ආරභත නිකමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරම් දුක්ඛසන්තං කරිස්සති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය හඳුන් වහන්සේලගෙන අවසරයි අදත් අප සිරිත් පරිදි සිදු කරන සංසරණ නැන කිරණ දහම් සාකච්ඡා මාලාවෙහි අදට නියමිත දේශනාව සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ බුදු දහමේ ඇති අනුපූර්ව ප්‍රතිපදාව විස්තර කරලා එහි තියෙන සුවිශේෂී ලක්ෂණ පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අප මේට කලිනුත් සාකච්ඡා කරපු කරුණු සියල්ලක්ම ඒකරාශී කරලයි අද අප මෙහිදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශ බලන විට අපට පේන ලක්ෂණයක් තමයි ඒ හැම දහම් කරුණකින්ම සඳහන් කරන්නේ විමුක්තියේ මාර්ගය. විශේෂයෙන්ම පහරාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මහා සමුද්‍රය එකම රසයි, ඒ තමයි ලුණු රස. ඒ වගේම තමයි මේ ධර්ම විනය එකම රසයි, ඒක රසෝ විමුක්ති රසෝ, විමුක්ති රසයෙන් යුක්තයි කියලා. විමුක්ති රසය කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් වීමේ සෝය තමයි හැම දහම් පදයකම තියෙන්නේ. එක අතකින් ලෝභයෙන් අපේ හිත මුදවා ගැනීම, අනිත් අතින් ද්වේෂය, ඒ දෙකටම මුල් වන මෝහය නැත්නම් අවිද්‍යාව කියන කාරණය. බුදුදහමේ අවසාන නිෂ්ඨාව තමයි රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියලා කියන්නේ. ඉතින් අන්නේ මාවත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ දේශනාව ඒ පුද්ගලයන්ට අනුරූපව, ඒ අවස්ථාවට අනුරූපව තමයි දේශනා කළේ තියෙන්නේ. ඒ ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අනුපූර්ව ශික්ෂණය කියන එක. හරියට මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන වගේ බුදුදහමේ ලක්ෂණය තමයි අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියන එක. අනේ නිසාම තමයි මේ දහමට ඕනම කෙනෙකුට එන්න පුළුවන්කම තියෙන්නේ. ඕනෑම ශ්‍රාවකයෙකුට තමන්ගේ බුද්ධි මට්ටම සහ උත්සාහයේ ප්‍රතිඵල අනුව කිසියම් ප්‍රමාණයක් මෙහි ප්‍රතිඵල ගන්නට පුළුවන්. ඉතින් අප ඇත්තෙන්ම උත්සාහ කරන්න ඕන ඒකේ කොයිතරම් අපට උපරිමයට යන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් එහිදී අපට පේන ලක්ෂණය තමයි මුළු සම්බුද්ධ ශාසනයම ගත්තොතින් ස්තම්භ දෙකක් මත ගොනු කරන්න පුළුවන්. ඒ තමයි එක අතකින් මෛත්‍රිය, අනිත් අතින් සතිපට්ඨානය. අභිඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අභිඤ්ඤා සූත්‍රයේ දක්වනවා අත්ථි භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්මා කියලා. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් පුහුණු කරන්න තියෙනවා නම් ඒ පුහුණුව තමයි සමතෝච විපස්සනාච, සමතය සහ විපස්සනා කියන කාරණා දෙක. එක අතකින් සමතය, අනිත් අතින් විපස්සනාවයි. අපි කොයිතරම් දුකෙන් නිදහස් වෙනවාද කියන එක රඳාපවතින ප්‍රධානතම ස්ථාන දෙක මේක. දිනකට අපි කොයිතරම් වාරයක් සමත භාවනාව සඳහා යොමු කළ තියෙනවද, ඊළඟට විපස්සනා භාවනා සඳහා යොමු කළ තියෙනවද? එක අරමුණක, කුසල අරමුණක හිත සමාධිමත් කරන්න අපි කොච්චර දක්ෂද, සහ අනිත් අතින් සතිපට්ඨානය පදනම් කරගෙන රූපාදිස්කන්ධ පංචකේ හැමතින්ම හැම වෙලාවෙම හටගන්න නිරුද්ධ ආකාරය දැකීම. ඉතාම කෙටියෙන් කියනවා නම් ධර්මය කියන්නේ අවිද්‍යාවෙන් නිදහස් වීම. ඒ අවිද්‍යාවෙන් නිදහස් වීම කියන එක රඳාපවතින්නේ ප්‍රඥාව මත. අන්නේ ප්‍රඥාව වඩන ආකාරය තමයි විපස්සනාවෙන් කියන්නේ. එතකොට සමත භාවනා කරනකොට බොහෝ විට අපි ඇස් දෙක පියාගෙන වඩන්නේ. හැබැයි විපස්සනාව අපට ආකාර දෙකෙම පුළුවන්. විශේෂයෙන් ඇස් දෙක අරගෙන හුඟක් දුරට ඒක වඩන්න පුළුවන්. ඒක ඊටාම පැහැදිලි බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩිපුර ශ්‍රාවක පිරිස මාර්ගඵල ලබලා තියෙන්නේ ඇස් දෙක අරගෙන ඉන්න අවස්ථාවේදී. සමතේ වඩන අවස්ථාවේ ඇස් දෙක පියාගෙන වෙන්න පුළුවන්. හැබැයි විපස්සනා වඩන වෙලාව බොහෝ විට ඇස් දෙක අරගෙන හිටපු අවස්ථාවක් තමයි අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අවසාන වශයෙන් අපට ප්‍රගුණ කරන්න තියෙන්නේ ප්‍රඥාව, විදර්ශනාව. එහිදී මේ වෙලාවේ ඇසට රූපයක් පේනකොට අපි අවිද්‍යාවෙන්ද ඉන්නේ ප්‍රඥාවෙන්ද ඉන්නේ කියලා බලන එක. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, සිතට අරමුණක් එනකොට අපේ හිත තියෙන්නේ රූපය තුල බැසගෙනද නැත්නම් අපි ඒක සිහි කරනකොට රූපේ නිරෝධ වෙච්ච තැනක මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේද කියලා බලන එක. අවසාන වශයෙන් මෙච්චර ප්‍රැක්ටිස් කරන් තියෙනවා. එතකොට මෙන්න මේකේ කාලපරාසය වැඩි කිරීම තමයි සමස්ත ධර්මයේ ප්‍රගුණ කිරීම කියලා කියන්නේ. ඕනෑම අවස්ථාවක අපට යමක් මතක් වෙන්නේ රූපයකුත් එක්ක. ඒ රූපයක් එක මතක් වෙන වෙලාවේදී අපි අවිද්‍යාවෙන් දෙන්නේ ප්‍රඥාවෙන් දෙන්නේ කියන කාරණේ. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? අර රූපයේ මේ අවස්ථාවේ කොතනක හරි තමා ප්‍රත්‍යක්ෂ කරපු විදියටම තියෙනවායි කියලා හිතන් ඉන්න එක. ඊළඟට ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඒක මීට මොහොතක කලින් හෝ කාලයකට ඉස්සෙල් දැකලා ඒක එතනම නිරුද්ධ වෙලා දැන් මේ මනංච පටිච්ච ධම්මේ චෝප්පජිති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවෙන් ඉන්න කියන කාරණය. දැන් මේ වෙලාවේ අපට පේන රූපයක් ඇහැට කන්ටැක් වෙනවා, කනට කන්ටැක් වෙනවා ශබ්දය. නමුත් ඒක තේරුම් ගන්න අවස්ථාවරෙන්ට ඒ මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා මනෝවිඤ්ඤාණය තමයි තේරුම් ගන්න. අනේ නිසා තමයි ධර්මයේ විශේෂයෙන් සඳහන් කරන්නේ පංචේ විඥානේ හින කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා. පංච විඥානයෙන් කිසිම දෙයක් පිරිසින් දැනගන්න බෑ කියලා. ඉන්ද්‍රිය අරමුණට පදිත වීම විතරයි වෙන්නේ. වන්න රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප කියන මෙන්න මේ රූපේ මුල් අත්දැකීම විතරයි ලැබෙන්නේ. ඒක නිතරම හඳුනගන්නේ මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් හඳුනා ගන්න විතරක් නෙවෙයි, ඒක හඳුනා ගන්න මොහොතෙහි ඊට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනා කියන කාරණය. මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන්නේ මෙන්න මෙතෙන්ද. අපි යමක් විශ්වාස කරනවා විශ්වාස කරන් තියෙන මෙන්න මෙතෙන්ද. මෙන්න මේක ඉහළින්ම විශ්වාස කර තරමටයි අපට විරිය, සති, සමාධි, ප්‍රඥා හටගන්නේ. මේක අපි දන්නවා. බුදුහාඳුරත් ඇත්තමයි දේශනා කරේ කියලා දන්නවා. හැබැයි අපට අඩුවක් තියෙනවා. මොකක්ද අඩුව? අඩුව තමයි මේක ප්‍රැක්ටිස් කරවතින් අපි එදිනෙදා කරන සියලුම දේවල්ට වඩා ඉක්මනින් වේගෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය විතරයි අපට නැත්තේ. අනිත් ඔක්කොම තියෙන බුදුහාඳුර සරවඥය කියන එකත් පිළිගන්නවා, බුදුහාඳුර වැඩ සිටියා කියන එකත් පිළිගන්නවා, බුදුරජාණන් වහන්සේ දිවි ලෝකෙ වැඩම කරා කියන එකත් පිළිගන්නවා, මොගලන් හාඳුර ඉරිදී බලෙන් වැඩම කරා කියපු එකත් පිළිගන්නවා, උන්වහන්සේ තිමුණු යමක මහා ප්‍රතිහාරය ඔක්කොම පිළිගන්නවා අපි. අපේ අඩුව මොකද්ද? මේ දහම ප්‍රැක්ටිස් කිරීම තමයි ලෝකෙ යමක් කරලා ඉක්මනින්ම ඉහළින්ම සැපය ලබන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම කියන විශ්වාසය විතරයි වانے. අන්නේ විශ්වාසය තියාගත්තු පමණට මොකද වෙන්නේ අපි? මේ ධර්මයේ මෙනෙහි කිරීම තමයි දවසට වැඩි වාරයක් කරන්නේ. ඒක ඇස් දෙක පියාගෙනම අවශ්‍ය නැහැ. ඇස් දෙක පියාගෙන ධර්මයේ පුහුණු කරනට වඩා කාලයක් අපට පුළුවන් ඇස් දෙක අරගෙන පුහුණු කරන්න. දකින හැම රූපයක්ම මේ නිරුද්ධ රූපය මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න. කන ශබ්දයක් ඇහෙනකොට මෙහෙමයි. නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට, දිවට රසයක් ස්පර්ශ විඳිනකොටම මේ ජීවහංච පටිච්ච රසේච උපජ්ජති ජීවහා විඥානං නෙවෙයි මේ රසය තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව දකින එක. එහෙට රූපයක් පේනකොටත් එහෙමයි. ඒකට අපි නිතරම කියන සරලම උදාහරණය තමයි අපි කෑමක් කාලා රස විඳිනකොට අපි බලන්නේ පිඟාන දිහානේ. අපි හිතන්නේ මේ පිඟානේ තියෙන කෑමෙන් තමයි රහයනේ කියලා නේ. ඇත්තෙන්ම මේ වෙලාවේ රසේ නියර කටේ තියෙන කෑමත් එක්ක. ඒ නිසා අපි ධර්මයේ පුහුණු කරනවා කියලා කියන්නේ රසයක් දැනෙනකොට අන්නේ රසේ මුල් හේතුවට හිත තියෙන එක. සහ දැන් මේ මොහොතේ අත්දැකීමට හිත තියෙන එක. අන්නේ හැම හිතන පමණට බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර ලෝකයට අපව පාලනය කරන්න බැරි වෙනවා. අන්නේම හිතන මොහොතට සඳහන් කරන්නේ මායාවගේ හැට වැලි ගහනවා කියලා. මායාවගේ අසන්ද කරනවා කියලා කියන්නේ. මේක තමයි ධර්මයේ අවසාන පුහුණුව. අවසාන කියලා තමයි මුලින්ම කියන්නේ ඊට පස්සේ. ධර්මයේ ලක්ෂණ මේක. අපි යම්සි තැනකට යනවා නම් ඇඩ්‍රස් එක ඉස්සෙලාම නැවිගේටරේ දාගන්නවා. හවුස් නම්බර් ඉන්නම දාගන්නවා. දාලා තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ තමයි වාහනේ පදවන්න පටන් ගන්න. මම වාහනේ නැගල යනවා යනකොට ඩෙස්ටිනේෂන් එක ගමනාන්තය හමු වෙයි කියලා එහෙම අපි කවුරුවත් යන්නේ නැහැ. අපි අරක හිතින් මවාගෙන තමයි මේ යන්නේ. කලින් ගිහිල්ලා නැත්තම් Google එකේ බලලා ගෙදරත් අපි යන තැනත් බලනවා. ගෙදර ඉස්සරහා කොහමද වාහන පාක් කරන්න තියෙන කොතනද? ගේට්ටුවක් තියෙනවද නැද්ද? කොයි පැත්තෙන්ද ඇතුල් වෙන්නේ? ඒ ටික ඔක්කොම බලලා ඒක ඔළුවේ තියාගෙන තමයි යන්නේ. මුළු ගමන පුරාම අරක මතකයේ තියාගෙන තමයි යන්නේ. අන්නේ වගේම තමයි ධර්මයේ පුහුණු කරනවා කියන්නේ මොකද්ද? අනුත්පාද නිරෝධයට නැත්නම් නාම රූප නිරෝධයට හිත තිබීම. සිතවිල්ලක් එන මොහොතේ රූපේනොත් හිත නිදහස් කර ගැනීම, නාමයන්තිනොත් හිත නිදහස් කිරීම. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පාටිකං රූප සංඤ්ඤංච එත්තේසා චිද්ද තේජටං කියන්නේ මේකයි. ජටා සූත්‍රයේ සියලුම ගැටවලින් ගැටලුවලින් නිදහස්න මාර්ගය විදිහට දේශනා කරන්න මේක. මෙන්න මේක තමයි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. මෙන්න මෙතනින් තමයි දුක නිදහස්න පුළුවන්කම තියෙන්නේ. අන්න එතන තමයි තමන්ගේ අවසාන ඉලක්කය කියලා හිතලා තමයි කරන හැම දෙයක්ම කරන්නේ. මෙතෙන්ට හරියට විශ්වාසය තියාගත්තොත් ඇත්තටම ඇස් දෙක පියාගෙන භාවනා කරනට වඩා කරන්නේ වැඩපල කර කර ප්‍රැක්ටිස් කරන එක. ඒ මට්ටමට වෙනවා. හැබැයි එතෙන්ට එන්න පහසුව සඳහා තමයි සමතය උපරිම වඩන්නේ. ඇයි ඒකට හේතුව? සමතය වඩන වඩන්න නීවරණ අඩු වෙනවා. නීවරණ අඩු වෙච්ච පමණට අපිට මේක මෙනෙහි කරන්න ලේසියි. දැන් අපිට මේක මෙනෙහි කරන්න අමාරු වෙයි. අපේ හිතේ තියෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ නිසා නීවරණ දුරු කරන්න අමාරු වෙයි. කාය වචනයේ සංවරය දින අඩුව. සීලය අඩුව. ඒ නිසා සීලය දිනු කර කර සමාධිය වඩ වඩ සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං භජානති කියපු විදිහට මෙන්න මෙතන හිත තියෙන හිත සමාධිමත් වෙන හැම මොහොතෙම තමන්ට සතුට තමයි මෙන්න මේක සිහි කරන මොහොත. ඒ සිහි කරන මොහොත අපි බුදුරජාන් වහන්සේ දෙක ඉන්න අවස්ථාව. ඒක සිහි කරන වෙලාව අපි සරුවත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, චිත්ත ගෘහපතිය, හත්තාලව වගේ කටියත්ක ඉන්න වෙලාව. අපිට පාළුවක් නැහැ. අනේ යාළුවේ කතා කරේවත් නැහැ. ආද මැසේජ් එකක් ලැබුවත් නැහැ. හරි පාළුයි කියලා එහෙම ඉන්නවනේ නේ. එතකොට මේ පාළු ගැති ඔක්කොම නැති වෙනවා. තමන්ගේ යාළුවෝ ටික ඔක්කොම තමන්ගේ Facebook එකට ඇවිල්ලා. තමන්ගේ Facebook එකට කියන්නේ face to face ඇවිල්ලා. ඒ ඔක්කොම සජීව වෙලා තියෙනවා. බුදු දහම වාසේ දාන්න පිරොන් පාල නැහැ තමගේ ලෝකේ. සරුවත් හාඳුර මුගලන් හාඳුර පිරොන් පාල නැහැ. අපේ බුදු සමිඳු තාම වැඩ සිටී කියන්නේ ඒකයි. එතකොට එදාට තමයි අපට සියලුම බිය සැක වලින් හිත දුර වෙනත් හේතු වෙන්නේ. ඉතින් මේ අවසානය කරා යන ගමනේදී සම්පූර්ණම අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සතුට. සතුට කියන එක සම්පූර්ණම රඳාපවතින්නේ සචිත්ත පරියෝධපණන් කියපු විදිහට හිත කොච්චර පිරිසුදු කරගත්තාද කියන එක. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පිරිසුදු මනසින් යමක් කරනවාද, යමක් කියනවාද, යමක් සිතනවාද, සුඛං අන්වේති. සැපේ තමාපස්පස් එනවා. මනසාචේ පදොට්ඨේන භාසතිවා කරෝතිවා. අපිරිසුදු මනසින් යමක් කරනවා නම් කියනවා නම් දුක්ඛං අන්වේති. දුක එනවා තම පිටපස්සේ. චක්ඛනවහතෝ පදං. මෙන්න මේක තමයි අපි විශ්වාස කරන තැන. ඒ නිසා තමගේ ජීවිතයේ සතුටයි වටිනාම දේ. ඒ සතුට සඳහා පවතින්නේ සිත පිරිසුදු කිරීම මත. ඒ සිත පිරිසුදු කිරීම සඳහා පවතින්නේ ප්‍රඥාව නැත්තම් විද්‍යාව මත. මෙන්න මේක තමයි ආරම්භයේදීම අපි උපදවා ගන්නට ඕන ලක්ෂණය. අන්නේ ගමන් මගේදී මේ දහම හරියට මහා සාගරය වගේ. සාගරයේ වෙරළිය පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුකුබ්බ නින්නෝ, අනුකුබ්බ පොනෝ, අනුකුබ්බ පබ්බහරෝ. ටිකෙන් ටික නිම්නයට යනවා. ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ටිකෙන් ටික පල්ලෙහාට යන්නේ. අන්නේ වගේ තමයි මේ ධර්ම විනයත් අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා. ධර්ම දේශනා කිරීමේදීත් මේ ලක්ෂණය තිබ බුදුරජාණන් වහන්සේගේ. ඇතැම් විට බුදුරජාණන් වහන්සේ දැකලා මුලින්ම මාර්ගඵල ලැබපු අයටත් මේ අනුපූර ප්‍රතිපදාව අනුගමනය කළ තියෙනවා. කලාතුරකින් අවස්ථා තියෙනවා සුවිශේෂීමය සුභගම බුද්ධිලා මුණ ගැහිච්ච වෙලාවේදී මේ අනුපූර ප්‍රතිපදාව අනුගමනය කළ නැහැ. ඍජුවම දුකේ හට ගැනීම නිරෝධයම කියලා තියෙනවා. පස්සගම හනුන් පුක්කුසාති බාහ්‍ය දාරුකීරිය උරුවෙල කාශ්‍යපාදී මේ පිරිස මේ අය සුවිශේෂය විදිහට සරගල තියෙනවා. ඔවුන්ට ඍජුවම දුකේ හට ගැනීම නිරෝධය දේශනා කළ තියෙනවා. එහෙම නැති තැන්වලදී දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකලේසං, නෙක්ඛමේ චානිසංසං ආදී වශයෙන් අනුපූර ප්‍රතිපදාව. ඒකට කියනවා ආනුපොබ්බේ කතා කියලා. ආනුපොබ්බේ කතා. අන්නේ ආනුපොබ්බේ කතාවට අපි කියන්නේ පිළිවෙල කතාව කියලා. පිළිවෙල කතාව දේශනා කරාට පස්සේ ශ්‍රාවකයන්ගේ හිත කල්ලකිත්තේ මුදු චිත්තේ විනීවරණ චිත්තේ කියපු ආකාරයට හිත ටිකක් කෙලසුන්ගෙන් මිදුණු කල්ලි මෘදුනා වූ කල්ලි ඊට පස්සේ දේශනා කරන මොකද්ද? සාමෝක්ඛංශික දේශනා. දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියන මෙන්න මේ ඊළඟ කොටස දේශනා කරනවා. මෙන්න මේක තමයි අනුපිළිවෙල කතාව. මෙන්න මේක විවිධ අවස්ථාවල දේශනා කළා කියනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේහි අවිජ්ජා කියලා සූත්‍රයක් තියෙනවා. අනේ අවිජ්ජා සූත්‍රයේ මේ අනුපිළිවෙල තවත් විදියට තවත් විස්තරාත්මකව දක්වනවා. එහෙදි අවසානයේ දක්වන්නේ මොකද්ද? ධර්මමාර්ගයේ අවසාන නිස්සාව තමයි විද්‍යා විමුක්තිය. Knowledge and liberation. Or wisdom of liberation. මෙන්න මේක තමයි අවසාන නිස්සාව. මේ නිස්සාවට නිකම් පත් වෙන්න බෑ. මේකට පත් වෙන නම් මොකද තියෙනවද? සත්ත බොජ්ජංග වඩන්න ඕන. සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සත්ත බොජ්ජංග වැඩුවොත් තමයි විද්‍යා මුක්තිය සාක්ෂාත් වෙන්නේ. සත්ත බොජ්ජංග නිකන් වඩන්න බෑ. සත්ත බොජ්ජංග වැඩෙන්නේ සතර සතිපට්ඨානය තුල ඉන්නකොට. සතර සතිපට්ඨානය නිකන් වැඩෙන්නේ සතර සතිපට්ඨානය වඩනනම් ත්‍රිවිධ සුචරිතය තියෙනවා. ආය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය කියන මේ ත්‍රිවිධ සුචරිතය තියෙනට ඕන. ත්‍රිවිධ සුචරිතය නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන නම් ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඉන්ද්‍රිය සංවරය නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන නම් සති සම්පජඤ්ඤය තියෙන්න ඕන. සති සම්පජඤ්ඤය නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන නම් යෝනිසෝ මනසිකාරය තියෙනට ඕන. යෝනිසෝ මනසිකාරය නිකන් වැඩෙන්නේ නැහැ. වැඩෙන නම් මොකද්ද තියෙන්නවද? ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාව නිකන් වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව වැඩෙන නම් සද්ධර්ම ශ්‍රවණිය තියෙනට ඕන. සද්ධර්ම ශ්‍රවණිය නිකන් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය සත්පුරුෂ සංසේයෝ සත්පුරුෂ ආශ්‍රයෙන් තමයි ධර්මය ලැබෙන්නේ. කන්දක් මුදුනට වතුර වැස්ස වහිනකොට ඒ කන්දම සස්රීක වෙලා කුඩා දිය ඇලි ලොකු දිය ඇලි දොළවල් ගංගා පිරීලා මුළු පළාතම සස්රීක වෙනවා වගේ කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති වැසි දිය දහරා අපේ දිවි මඟට ලැබෙනකොට ආධ්‍යාත්මික ගමන් මාගේ සියලු දිය කඩිති පිරීලා ඉතිරිල යනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයේ තියෙනකොට සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණේ තියෙනකොට ශ්‍රද්ධාව ලැබෙනවා. ශ්‍රද්ධාව ලැබෙනකොට යෝනිසෝ මනසිකාරයේ පිහිටනවා. යෝනිසෝ මනසිකාරයේ පිහිටනකොට සති සම්බජඤ්ඤය පිහිටනවා. සති සම්බජඤ්ඤය පිහිටනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට ත්‍රිවිධ සුචරිතය, ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨානය, සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙනකොට සත්‍යබොජ්ජංග, සත්‍යබොජ්ජංග සම්පූර්ණ වෙනකොට විද්‍යා විමුක්තිය අංග 10. මෙන්න මේකේ තනපුර ප්‍රතිවදාව තියෙනවා. තවත් විදිහකින් කියනවා නම් සප්තවිසුද්ධිය, සීලවිසුද්ධිය, චිත්තවිසුද්ධිය, දිට්ඨිවිසුද්ධිය ආදී විසුද්ධි වශයෙන් මේක තියෙනවා. තවත් විදිහක කියනවා නම් ව්‍යාකපජ්ජ සූත්‍රයේ දීඝඥානකෝලිය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි අපි ගිහිවත් දරණ අය, මල් මාලා දරණ අය, සුවඳ විලවුන් ගල්වන අය, ආභරණ පළඳින අය, කාමභෝගී ජීවිත ගත කරන අය, ස්වාමීනි අපේ මෙලව ජීවිතයේ සාර්ථක වෙන්න, පරලොව ජීවිතයේ සාර්ථක වෙන්න මොකක් හරි කියන්න කියලා. එතකොට කියනවා මෙලව ජීවිතයේ සාර්ථක වන නම් උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා මේ තුන තියෙනට ඕන. පරලොව ජීවිතය සාර්ථක වෙන නම් සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. මෙතන පඤ්ඤාව කියලා කියන්නේම මොකද්ද? උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව. වෙන කිසිම දෙයක් නෙවෙයි. ආර්ය නිර්වේදයේ සහිත වූ, ඉදප්පච්චතාවයේ සහිත වූ, ආර්ය නායන් යුක්ත වූ, පරිසම්පාදයේ බේස් කරගත්තු සමුදේවය බැලියම තමයි. ආයි දීඝජානකෝලියට ඍජුවම කියන වැගපජ සූත්‍රය. ආයි ඒ මේ ඔප්ෂන් නැහැ. මෙච්චර ඕලාරික විදියට ඔහු කියන්නේ ස්වාමීනි අපි ගිහිවත් දරණ අය. කියද්දිත් බුදුහාඳුරු අවසන් කරන්නේ කොතනින්ද? උද්‍යත්ති ගාමිනී පඤ්ඤාවෙන්. ඒ නිසා බුද්ධිය කලඳක් කර තියෙන කෙනෙක් වුණ ගැහුනොත් බුදුහාඳුරු කියන පුළං උපරිමෙන් කියලා තියෙනවා. ඒක තමයි ලක්ෂණය. සමහර අවස්ථාවලදී මේ නොකියපු වෙලාවල් තියෙනවා. ඒ බුදුහාඳුරු හරියටම දැකලම තමයි එයාට බුද්ධියෙන් ඒක ග්‍රහණය කරගන්න බැරි කෙනෙකුට දේශනා නොකර මිසක් පුළුවන් නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එනකම කියනවා. එතකොට එතෙන් දෙකාතකින් සුගතියට යන්න හේතු වෙන විතරක් නෙවෙයි ඒක නිවනටත් හේතු වෙන විදිහටම තමයි දේශනා කරේ ටික. පරලෝ යහපත සඳහා දේශනා කරාට පරලෝට විතරක් නෙවෙයි ඒක නිවනත් ඊළඟ කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට ටිකෙන් ටික යනවා. මෙන්න මේ ගමනේදී විශේෂයෙන් වැදගත් කාරණයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය කියන කාරණය. මේ සම්මා දිට්ඨියට නොඑක් සමාන වචන සඳහන් කරලා තියෙනවා පරයා වචන සිනොනිම්ස්. සම්මා දිට්ඨිය කියනවා ඥාන කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියනවා, චක්කොං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී, පඤ්ඤා ඕබාස මේ ආදී නොඑක් වචන විද්‍යාව, ඥානය, ප්‍රඥාව සඳහා දේශනා කළ තියෙනවා සම්මා දිට්ඨියට සමාන වචන විදියට. සම්මා දිට්ඨි පුරේජවන් කියලා කියනවා. සම්මා දිට්ඨිය තමයි ඉස්සෙල්ල යන්නේ. Right understanding is the forerunner. අනිත් ගුණාංග ටික ඔක්කොම යන මේත් එක. අන්නේ සම්මා දිට්ඨිය ලැබෙන නම් කාරණා කීපයක් තියෙනට ඕන. මොකද්ද? ධර්මමාර්ගයේ ආරම්භයේ පටන්ම සම්මාදිටියත් එක්ක යන්නේ. ඒ සම්මාදිටිය තීරණය කරන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මොනවද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානුදාරම ප්‍රතිපදාව. අන්නේ සම්මාදිටිය දිගින් දිගටම අඛණ්ඩවම දිනු කරගන්නට ඕන කාරණා පහකින් අනුග්‍රහ ලබන්නට ඕන. සීලානුග්‍රහිතාච හෝති, සුතානුග්‍රහිතාච හෝති, සාකච්ඡානුග්‍රහිතාච හෝති, සමථානුග්‍රහිතාච හෝති, විපස්සනා අනුග්‍රහයතා ච හෝති. ඒක සීලෙන් අනුග්‍රහ ලබා ගන්නට ඕන. ශ්‍රුතවත් භාවයෙන් අනුග්‍රහ ලබන්නට ඕන. සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබා ගන්නට ඕන. සමතෙන් අනුග්‍රහ ලබා ගන්නට ඕන. විපස්සනාවෙන් අනුග්‍රහ ලබන්නට ඕන. අනුග්‍රහිත සූත්‍රය. අනුග්‍රහිත සූත්‍රයේ දක්වනවා සම්මා දිට්ඨිය මෙන්න මේ කරුණු පහෙන් නිරතුරුව අනුග්‍රහ ලබන්න ඕන කියලා. එතකොට අන්නේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ආදී කාරණා හතරට කියනවා පඤ්ඤා බුද්ධිකර ධර්ම කියලා. ප්‍රඥාව දිනු කරන හේතු වන කාරණා. වෙනත් විදිහකින් කියනවා නම් ඒවට කියනවා සෝතාපට්ටිංග කියලා. කාරණයක් තියෙනවා සංගීත සූත්‍රයේ දැක්කෙනවා සෝතාපට්ටිංග කියලා තියෙනවා සෝතාපන්නංග කියලා තියෙනවා. සෝතාපට්ටිංග කියලා කියලා තියෙනවා ඕ සෝතාපන්නස්ස අංගානි කියලා තියෙනවා. සෝතාපට්ටිංග කියලා කියන්නේ සෝවන් වීම සඳහා තියෙන ලක්ෂණ. කල්‍යාණ මිත්‍ර ආදී කාරණා හතර. සෝතාපන්නංග කියලා කියන්නේ සෝවන් වෙච්ච කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ. එහෙම මොනවද? බුද්ධ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. මෙන්න මේ කරුණු හතර සෝතාපන්න වෙච්ච කෙනාගේ ළඟ පිහිටන ගුණාංග. ඒවට කියන සෝතාපන්නාංග කියලා. අරව සෝතාපට්ටිංග. සංගීත සූත්‍රයේ මේක දැක්කනවා. මෙන්න මේ ගමන් මගේ යද්දී බුදුදහම්ඳුරෝ නිතරම අවධාරණය කළේ පළවෙනි කාරණය තමයි සාමාන්‍ය ශ්‍රාවක පිරිසකට ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ මූලික ඉලක්කය වුණේ සම්මා දිට්ඨියේ මුල් පියවර ලබා දෙන්නට. මහාචාර්යතුමාගේ සූත්‍රයේ දැක්කනවා සම්මා දිට්ඨිම් පහම් භික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා. සාස්ත්‍ර වූ පුණ්‍ය විපාක ගෙන දෙන උපදිවේපක්ඛා උපදි සම්පත් ගෙන දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ තමයි කම්මසගත සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සිත පිරිසුදු යමක් කළොතින් දුක එනවා. සිත පිරිසුදු යමක් කළොතින් සැප එනවා කියන කාරණා. එතකොට චුල්ල කම විභංග සූත්‍ර වෙනි සූත්‍ර, මහා කම විභංග වෙනි සූත්‍ර දක්වන්නේ මෙන්න මේ කර්මයේ විස්තර කරන්නේ. කම්මං සත්‍යේ විභජිතිය දිදන් කියන පණිවිඩතා කියලා දක්වනවා. එතකොට මෙන්න මේ කර්මයේ මුල් අවස්ථාව, සම්මා දිට්ඨියේ මුල් අවස්ථාව. අන්න එතෙන්ට හිත තියලා ඊළඟට අත්ති භික්ඛවේ සම්මා දිට්ඨී අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංග. ආර්ය වූ අනාස්ත්‍රව වූ ලෝකෙන් එතර යන මාර්ගයට අංගයක් වෙච්ච ආර්ය සංඝේ මාර්ගයට අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ තමයි චතුසත්‍ය සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත සම්මා දිට්ඨිය. අන්නේ සම්මා දිට්ඨිය කිසියම් තැනක විස්තර කරනවා නම් ඒත් එක්ක යන එක වචනයක් හෝ වචන කීපයක් අනිවාර්යම තියෙනවා. ඒ මොකද්ද? එක්කෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනයක් ඒත් එක තියෙනවා. නැත්තම් උදේවැය උද්‍යත්තේ ගාමිනී පඤ්ඤාදී වචනයක් තියෙනවා. නැත්තම් අරියෝ ඥායෝ කියලා තියෙනවා. නැත්තම් ඉදප්පජිතාවේ කියලා තියෙනවා. නැත්තම් පටිසම්පාදී කියලා තියෙනවා. නැත්තම් පංචස්කන්ධය හෝ පංචස්කන්ධය ගැන කියලා තියෙනවා. නැත්තම් චතුරාර්ය සත්‍ය ගැන කියලා තියෙනවා. නැත්තම් දුක සහ දුකේ නිරෝධය කියන වචන කියලා තියෙනවා. ඔන්නෝයි ලක්ෂණ වලින් තමයි බලාගන්නේ මේක ලෝකෝත්තර සම්මා දිට්ඨියට කියපු කාරණයක් කියලා. ඒක එකම විදියකට කියලා නැහැ, ඕඩියන්ස් එක අනුව වෙනස් වෙලා තියෙනවා. පස්සක මහණුට කියනකොට යංකිජ්ජේ සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්මං කියලා කියලා තියෙනවා. පොකුසාදිට කියනකොට චක්කුං අනත්තා රූපං අනත්තා ආදී වශයෙන් කියලා තියෙනවා. බාහ්‍ය දාරුචීරයට කියනකොට එවං හිතේ බාහ්‍ය සික්කේතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං ආදී වශයෙන් කියලා තියෙනවා. ඇතැම් කෙනෙකුට සබ්බේ සංඛාර අනිච්චා කියලා තියෙනවා. තවත් කෙනෙකුට ඉති ඉමස්මින් සති දං හොති ඉමස්මින් අසති දං හොති කියලා තියෙනවා. තවත් කෙනෙකුට ඉමස්ස උපාදායි දං උපජ්ජති ඉමස්ස නිරෝධායි දං නිරුජ්ජති කියලා තියෙනවා. ඇතැම් කෙනෙකුට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන විදිහට කියලා තියෙනවා. ඇතැම් කෙනෙකුට අවිජ්ජායත් වේ ආශිස්ස විරාග නිරෝධා සංඛාර නිරෝධ ආදී වශයෙන් කියලා තියෙනවා. තවත් කෙනෙකුට රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඛාර අනිච්ච ආදී වශයෙන් කියලා තියෙනවා. මෙයදී එක එක විදිහට මේක කියලා තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී අර කම්මසකතා සම්මාදිටියේ ලක්ෂණය තමයි අපට සුගතියට මාර්ගය පෙන්වනවා. මෙලව ඉපදිච්ච සත්‍යයට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි මරණයෙන් මත්තේ දුගතිගාමි වෙන තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සර්වස්ථඥානෙ ලබා ගන්න වෙලාවේදී සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා චුතූපපාත ඥානිය. අන්නේ චුතූපපාත ඥානෙන් විශේෂ කාරණයක් දැක්කා. මොකද්ද? හැම මොහොතකම සත්‍යං ලෝකේ මී යනවා, විශේෂයෙන් මනුස්ස ලෝකේ මරණයට පත් වෙන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදින කොහෙද? ඔව්, මහා ගෙදරට යන්නේ. සෝවාන් නොවෙච්ච පුද්ගලයාට හරියට සතර අපාය මහා ගෙදර වගේ කියලා තියෙනවා. අපි කොහේ ගියත් මහ ගෙදරට යන්නේ ආයෙනි. කොහේ ගියත් වැඩිපුර ගියන්නේ අපි නැවත මහ ගෙදරට. අන්න ඒ වගේ දැන් මහ ගෙදරට යන්න බලාගෙන තමයි මේ ඉන්නේ. මේ එහෙම පොඩි වෙලාවකට මේ අවිලි ඉන්නේ. අන්න ඒ නිසා බුදුහාඳුරන්ගේ මූලික ඉලක්කය වුණේ මෙන්න මේ දුගතිගාමී වෙන්න තියෙන සත්‍යයන් දුගතිගාමී තත්ත්වයෙන් මුදවන්න. අන්න ඒ නිසා නිතරම දේශනා කළ තියෙනවා මහා පුණ්‍යකන්ද අටක් ගැන. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී මහා පුණ්‍ය ගංගා අටක් ගැන දේශනා කළා තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත්, පංචශීලයේ තියෙන කරුණ පහ ආරක්ෂා කිරීමත් මෙන්න මේව මහා පුණ්‍ය ගංගා අටක් කියලා තියෙනවා. මෙන්න මේ අට තමයි ප්‍රධාන වශයෙන්ම සුගතිගාමි වෙන හේතු වෙන්නේ. මේව සාමාන්‍ය වඩන විතරක් නෙවෙයි, බුද්ධං සරණං ගතෝ හෝති කියන එක බුද්ධානුස්සති භාවනා දක්වාම දිනු වෙනට ඕන. ධම්මං සරණං ගතෝ කියන එක ධම්මානුස්සති භාවනා දක්වා යනට ඕන. සංඝං සරණං ගච්ඡාමි කියන එක සංඝානුස්සති භාවනා දක්වා යනට ඕන. පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කියන මේ පංචශීලය සීලානුස්සති භාවනා දක්වා යනට ඕන. ඇයි මේ කරන දේවල් නිතර නිතරම හිතන්න ඕන? මම පංචශීල රකින කෙනෙක්, මං තෙරුවන් සරණ ගියපු කෙනෙක්. මෙන්න මේ කරුණු නිතර නිතරම තමන්ගේ මනසේ රැව් පිළිරැව් දෙන්නට ඕන. ඒ කියන්නේ තමා සුගතියට යන්නට වීසයක අරගෙන ඉන්නේ. තමන්ට කොයි මොහොතේ මේ ගැටලුවක් නැහැ. ඔහුට ඇතැමිට ජීවත් වෙනට වඩා සන්තෝෂයි මැරෙන එක. හැබැයි ජීවිතේ නැති කරගන්නෙත් නැහැ. ඇයි? තමන්ට මෙතන අහිමි වෙනවත් එක්කම මීට වඩා වැඩි පහසුකම් තියෙන, මීට වඩා සුවදායි තැනක තමන්ගේ විඥානය පිහිටනවා. තමන් දන්නවා ඒක. ඒ නිසා මෙතන දාල යනකොට බයක් නැහැ. මෙතන දාල යන බය වෙන්නේ ඇයි? බය මේක අහිමි වෙයි මීට වඩා පල්ලෙහා තැනට යයි කියලා. දැන් අපි ශ්‍රී ලංකාවේ ඉඳලා ඇමරිකාවට එද්දී අපේ ඥාතීන් ඇඬුවද? හරියම සතුටු වෙන්නේ නේ. ගුවන් තොටුපළට එනකම් සතුටෙන් අවසමලාටනේ. හොඳ රටකට යන්නේ කියලා. එතකොට අන්නේ වගේ තමයි චිරප්පවාසින් පුරිසං දූරතෝ සොති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච. ඔව්, දුර ගිහිපු ඥාතිවරයෙක් නැවත ගෙදරෙනා වගේ අපේ ඊළඟ ආත්ම භාවෙහි අපව පිළිගන්න පින විසින් අපව පිළිගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ සඳහා අපි නිතරම පිනට බරව ඉන්නට ඕන. අන්න ඒකේ සංකේතය තමයි සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. මහානාම සාක්‍යා බුදුරජාණන් වහන්සේ අහනවා, ස්වාමීනි මම ඔබ වහන්සේ ළඟ ඉන්නකොට මම බොහොම කුසලයට නැඹුරුව ඉන්නේ, ප්‍රසාදයෙන් ඉන්නේ තෙරුවනගෙන. නමුත් මං ගෙදර ගියාට පස්සේ, මාලිගාවට ගියාට පස්සේ නොඑක් විදිය කටයුතු කරනවා, සේවකයොත් එක වැඩ කරනවා, මට කේන්ති යනවා, දඬුවම් දෙනවා සේවකයන්ට. ඒ වගේ වෙලාවක මම මිය ගියොත් මගේ පරලෝක ගතිය කොහොම වේද කියලා ඇහුවා. බුදුජානහන්සේ මොකක්ද දේශනා කරේ? මහානාම බය වෙන්න එපා. ඔබ මොන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ කිසිදාක දුක තියෙන්නේ නැහැ. ඔබ බොහෝ කාලයක් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතියේ, ඡාගයේ, ප්‍රඥාව දිනු කරපු කෙනෙක්. හරියට ගඟක් ළඟ තියෙන ගහක් ගඟ පැත්තට ඇලවෙලා තියෙනවා නම් ගහේ කොතනින් කැපුවත් වැටෙන කොහටද? ගඟටමයි වැටෙන්නේ. ඒ නිසා ඔබ කොයි වෙලාවෙම ගියත් ඔබ සුගතියටමයි යන්නේ. මැටි භාජනයක ගිතෙල් දාලා වතුරට යට වතුර යටට ගිහිල්ලා මැටි භාජනය කුඩු කරවතින් ගිතෙලට මොකද වෙන්නේ? ගිතෙලට කුඩට එනවා. අන්න ඒ වගේ තමයි ඔබත් කොයි මොහොතක මිය ගියත් ඔබේ මේ කය පල්ලෙහාට වැටෙනවත් එක්කම ඔබේ විඥානය ඉහළ තැනක ප්‍රසන්දි ගන්නවා කියලා. ඒ නිසා මිය ගියාට පස්සේ ඔබේ ශරීරයට සැලකුවත් එකයි, නොසැලකුවත් එකයි, සිවලු කෑවත් එකයි, බල්ලෝ කෑවත් එකයි, අසකරත් එකරන් ගියත් එකයි ගානක් නෑ. ඒ නිසා තමයි අපි සාමාන්‍ය විහාරය කරන්න කියන්නේ මැරුණට පස්සේ කළු බලලු කෑම මොකද, සුදු බලලු කෑම මොකද කියලා. ඒක අදාළ වෙන්නේ නෑ. මොකද තමන්ගේ විඥානේ හොඳ තැනක පිරිසිඳගෙන තියෙන්නේ. එහෙම පිරිසිඳ ගන්න බැරි අය තමයි මරණයෙන් පස්සේ ඉහළියම ආමංගල උත්සව කරන්න කියලා ලියලා තියෙන්නේ. සකරත්යෙන් අරන් යන්න ඕනේ එහෙම කියලා නේද? එතකොට මේ විඥානේ ඉහළ තැනක පිහිටනවා නම් එයාට ඔහුගේ ශරීරයෙන් මරණයෙන් පස්සේ ඔහුට ඒක අදාළත්වයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විශේෂ පුද්ගලෙක් නිසා මේකෙන් පින් කර ගන්න ඕන නිසා ඒක කළ යුතු ආකාරය දේශනා කරලා තියෙනවා. මෙන්න මෙතෙන්දී මේ සාසවා පුණ්‍ය භාගියා කියන කතාවේදී විශේෂ කාරණයක් ඉස්මතු වෙනවා. පුණ්‍ය සහ කුසල කියන කාරණා දෙක. පින සහ කුසලය කියන්නේ එකද දෙකද? පිනයි කුසලය කියන්නේ එකද දෙකද? හොඳට අහගන්න මේ කාරණේ. සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්ද පිනක්ද? සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. අන්නේ කුසලය තමයි ඉහලින් තියෙන එක. අන්නේ කුසලය එකක් තමයි සාසවා පුඤ්ඤ භාගියා. පුඤ්ඤ කියන වචනේ හැම තියෙනවා. අනිත් එක අරිය ආනසවා ලෝකุตතර මග්ගංගා. හැම පිනක්ම පිනකුත් වෙනවා කුසලයකුත් වෙනවා. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පින් නොවන කුසල් තියෙනවා. මොනවද ඒ? අරිය ආනසවා ලෝකุตතර මග්ගංගා. අත්තිබෙක්කේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මකයයි සංගතති. කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම. ඒවට කුසල කියලා කියනවා. ඒ කුසලේ මූලියත් කුසල මූලයක්මයි. පුණ්‍ය මූල කියලා ගන්නෑ. ඒ වගේම පිනටත් පිනේ මූලියත් කුසලයක්මයි. කුසල මූලයකින් තමයි පින හටගන්නේ. හැම පිනක්ම පිනකුත් වෙනවා කුසලයකුත් වෙනවා. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පින් නොවන කුසලුත් තියෙනවා. ආරස්ත්‍රි මාර්ගයේ වැඩීම, ත්‍රිලක්ෂණේ වැඩීම, ඒ ආදියත් කුසල්. ඒවට පින් කියලා කියන්නේ නැහැ. ඒ නිසා පින කිය පිනයි කුසලයයි එකක් කිව්වත් ඒ පිළිතුර නිවැරදි නැහැ. දෙකක් කිව්වත් නිවැරදි නැහැ. හැම පිනක්ම පිනකුත් වෙනවා කුසලයකුත් වෙනවා. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පින් නොවන කුසලුත් තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මෙන්න මේ මහාචාත්තාරිසික සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රය. මෙන්න මේ දෙක අපි ඉදිරියට යනකොට අප මේ ධර්ම මාර්ගයේදී මූලික කාරණයක් තමයි හදිසිම වැඩේ තමයි සුගතිය හිත පිහිටුවා ගැනීම. ඒ නිසා මෙන්න මෙතෙන්ට මෙතන වීසෙක එක්ස්පයි වෙන්න කලින් ඊළඟ එක රිනියු කරන් ඉන්න ඕන. නැත්තම් ඔක්කොම වතුරේ. අන්න එතෙන්ට තමයි අපේ පළවෙනි කුසලතාවයේ තියෙනට ඕන. අපට විතරක් නෙවෙයි. අපේ ජීවිත කාලේ යම් කිසි කෙනෙක් මිය ගිහිල්ලා අපට වැඩිපුරම දුක් වෙන්න අය ඉන්නවනම්. එහෙමයි නේද? එහෙම කවුරු හරි ඉන්නවනම්. අම්මා හරි තාත්තා හරි නංගි හරි මල්ලි හරි ගුරු හාමුදුරු හරි උඟක් උදව් කරපු දායක මහත්තයෙක් හරි අන්න එයාටත් මේ උදව් අපි කරලා තියනට. මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැති විදියට අඩුම වශයෙන් Tamanට උදව් කරපු 5 දෙනෙකුටවත් උදව් කළා තියනට. අන්න එදාට ඒගොල්ලන් මැරිච්ච දවසට අපට සතුටුයි. දුකක් නැහැ. අපි දන්න මේ ඒගොල්ලන්ගේ අවසන් කටයුතු කරනකොට ඒක නා දැන් හොඳ තැනක ඉපදෙලා ඉන්නවා කියලා. අන්න ඒ යුතුයකම කරපු නැති අය තමයි මරණය අල්ලගෙන මිනිහ අල්ලගෙන අනේ අපෝ දාලයන් එපෝ කියලා නැන්නේ. ඒක හරියට යුතුයකම කළ තියෙනවා නම් අපට එහෙම කියන්න ඕනේ. අපි දන්නවා දැන් හොඳ තැනක ඉන්නවා කියලා. මෙන්න මේ සුගතිය මූලික දියක් බුදුදහමේ. ඊළඟට අන්නේ සුගතිය ඉඳලා ඊළඟට අන්නේ සුගතියේ ලක්ෂණය තමයි අපේ හිත කුමන හෝ අරමුණක පිහිටලා තියෙනවා. එක්ක බුදුරජාන් වහන්සේ ගැන, ධර්ම කරුණක් ගැන, නැත්නම් සංඝරත්නය ගැන, කරවු පින්කමක් ගැන, සමතරමුණක් ගැන කොතන හෝ තැනක හිත පිහිටලා තියෙනවා. මේක තමයි සාමාන්‍ය කුසලයේ, ලෞකික කුසලයේ පිණේ ලක්ෂණය. පුඤ්ඤාවි සංඛාර සිද්ධ කළත්, ආනිඤ්ඤාවි සංඛාර සිද්ධ කරත්, මේ දෙකම කරන්නේ මොකකින්ද? අවිජ්ජාපච්චය සංඛාර. මොකක්ද අවිජ්ජාපච්චය සංඛාර කියලා කියන්නේ? අපි ඇහැට රූපයක් දකින්න කලින් ඒ රූපය කොහරි තිබ්බා දකින වෙලාවෙත් තියෙනවා, දැක්කට පස්සේ අපි ඒක නොබල හිටියත් ඒක ලෝකේ කොහරි ඉතුරු වෙනවා කියන කාරණේ. මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. මේ අවිද්‍යාව අපට දුගතිගාමි වෙනම හේතු වෙන්නේ නැහැ. මේක ඉඳලා අපට පින්කම් කරන්නත් පුළුවන්, ධ්‍යාන වඩන්නත් පුළුවන්, ආනෙන්ජාවේ සංඛාර විදිහට අරූපාවචර ධ්‍යාන වඩන්නත් පුළුවන්. ඒකට බාධා වෙන්නේ නැහැ. හැබැයි මේ මොකක් කරත් අවසන් වෙන්නේ ජරා මරණ වලින් අවසන් වෙන්නේ. අවිද්‍යාවෙන් පටන් ගත්තී. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ගියානං, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව ටික එනවා. බලක්වන්න බෑ. ඒක අඩු වැඩි මට්ටමෙන් එනවා විද්‍යාව තිබුණු මට්ටමට. අන්න ඒක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. බුදුදහම එකපාර මේක නැති කරන්නේ නැහැ. මුලින්ම කරන්නේ අපුඤ්ඤාභි සංඛාරවලින් මුදවන එක. ඒ තමයි සබ්බපාපසකරණං කියලා කියන්නේ. ඊට පස්සේ පුඤ්ඤාභි සංඛාර සහ ආනිඤ්ඤාභි සංඛාරවල යොදවන එක. කුසලස උපසම්බදං. අන්නේ දෙක කළා ඊට පස්සේ මොකද්ද? ඊළඟට අවසාන සටනට මාරියත් එක්ක ෆේස් ටු ෆේස් වෙනවා සහිත පරියෝධපනම්. දුකේ හට ගැනීම නිරෝධය බලලා ඒ ගැන ශ්‍රද්ධා පිහිටුවගෙන සතිපට්ඨානය තුළින් සියලුම බරාවි පාවිච්චි කළා යුද්ධයට මුහුණට මුහුණ සටන් කරනවා. සතර සතිපට්ඨානය ඇතුළු සතිස් බෝධිපාරිශ්‍රය ධර්මයන්ති සියලුම බරාවි පාවිච්චි කරනවා. ඒව තමයි බුදුදහමෙහි මාර්ය පරාජය කරන බරාවි. සම්බුද්ධ ශාසනයක විතරක් ලැබෙන, හරියට මහා සාගරයේ තියෙන පතුලේ තියෙන මුතු මැණික් ආදී මහා අගනා වස්තු වගේ මේ සම්බුද්ධ ශාසනයක් තුල තියෙන සුවිශේෂම වටිනාම වස්තු ටික තමයි මේ බෝධිපාරිශ්‍රික ධර්ම 37. සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාදය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජංග, ආරෂ්ඨංග මාර්ග. මෙන්න මේ ගමන යද්දී ප්‍රධානතම කාරණයක් තමයි මෙතෙන්දි සුවිශේෂී ගුණාංග අපේ තුල තියෙනට ඕන. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ආරම්භයේ මුල්ම අවස්ථාවේදී දේශනා කළා තියෙනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංක ජහතෝ. එන්න නුවණැති මිනිසුනි, අසටෝ කපටි නොවන, අමායාවී මායාකාරී නොවන, නවංක ජහතෝ වංක නොවන ඍජු ගති ගුණ ඇති ඇට කියන්නේ. ඒකම තමයි විස්තරාත්මක කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. සක්කෝ උජෝච සෝජෝච සුවචෝ මුදු අනතිමානී සන්තුස්ස සුබර අප්පකිච්ච සල්ලහක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුකිද්දෝ. මෙන්න මේ ලක්ෂණ 14. මේව සුගතිගාමි වෙන අවශ්‍ය නැහැ. මේවා සුගතිගාමි වෙන තෙරුවන් සරණ ගිහිලා පංචශීල රැකෑම ඇති, පුළුවන් වෙලට දානෙ දෙල හිටියම ඇති. හැබැයි නිවනට එන්න නම් මේවායි මේ වගේ තුල සම්පූර්ණෙම ඉන්නට ඕන. යන්තං සන්තං පදං අවිසමෙච්ච. මොකද්ද මේ සාන්ත පදේ කියලා කියන්නේ? සක්කෝ කියන්නේ මොහොකටද? සිවුරු මහන දක්ෂතාවයේද? කෑම වෙන දක්ෂතාවයේද? ගොඩනැගිලි හදන දක්ෂතාවයේද? කාව්‍ය බණ කියන දක්ෂතාවයේද? නැහැ. ශාන්ත පදයට තියෙන දක්ෂතාවය ආයතන කුසලතාවය. ස්කන්ධ ආයතනවල තියෙන කුසලතාවය, ස්කන්ධ පංචකයේ තියෙන කුසලතාවය, පටිච්චසමුප්පාදයේ තියෙන කුසලතාවය, චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න තියෙන කුසලතාවය. යන්තං සන්තං පදං, සන්තං පදං කියලා ත්‍රිපිටකයේ කොතන හරි තැනක තියෙනවා නම් ඒ තියෙන නිවන සඳහාමයි. අන්න ඒ සඳහා මේ ගුණාංග ටික තියෙනට ඕන. ඒක අවසාන වශයෙන්ම ලස්සන වෙන්නේ දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනින සම්පන්නෝ කියන කතාවෙන්. අන්නේ ගමන යද්දී නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීයෝ. නුවණැත්තං නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරින තරමටම යනවා කියලට. ඒ තරම්ම මේක සරල නෑ. මේ වැරදි ටික හදාගන්න, ඒ කියන්නේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන හරියට පැහැදිලිම ඇතුණොතින් අර තියෙන ලක්ෂණ ටිකේ පිහිටාන්න වැඩි කාලයක් යන්න, එක මොහොතෙන් ඒ ලක්ෂණ ටික පිහිටනවා. අඟුලිමාල අරතරම් මේස් ඝාතනය කරපු කෙනෙක් මේ ධර්ම කියනකොටම අර ලක්ෂණවල පිහිටියා. අවංක කෙනෙක් නම්, ධහමට නැඹුරු වෙච්ච කෙනෙක් නම්, මේ ගමන් මග යන ඕන කෙනෙක් නම්, ඔහුට ඉක්මනට මේ ගුණාංගිරි පිහිටනවා. සසර පිනත් එක්ක, ප්‍රඥාවත් එක්ක, ඉන්ද්‍රිය ධර්ම මත. අන්නේ ගමන් මගේ යද්දී මේ ශ්‍රද්ධාවත් එක්ක තමයි ඊළඟ ගුණාංග ටික ඉදිරියට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ, දුකක් දුකේ නිදහසීමත් විතරයි කියලා. දුක කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාවේදී, ඒකෙන් යමක් තේරුම් ගන්න වෙලාවේදී, ඒක ඒ විදිහටම බාහිර ලෝකයේ කොතන හරි තැනක තියෙයි කියලා හිතුවොත් ඔන්න අවිද්‍යාව. මේක ස්පර්ශ වෙන අවස්ථාවේදී මේක මම තේරුම් ගන්නේ කායෝච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥාණයෙන් කියලා හිතුවොත් ඒත් එක්කම මුළු ශරීර සරුවාංගෙම ඊට අනුගතව යනවා අවිද්‍යාවත් එක්ක, අවසන් වෙන්නේ ජරා මරණත් එක්ක. ඕක තමයි දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. ඕක බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති කාලෙත් ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච ගමම දේශනා කරන මොකද්ද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු, මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා. ඒක අර සාමාන්‍ය කැඩෙන බිඳෙන ඒවා නෙවෙයි. ඒක නෙවෙයි උන්වහන්සේ තේරුම් ගත්තේ, මහලු වෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක නෙවෙයි තේරුම් ගත්තේ. තේරුම් ගත්තේ මොකද්ද? මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ යමක් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නේ මනෝ විඥාන මට්ටමේ අවස්ථාවෙන්. අන්නේ අවස්ථාවෙන් තේරුම් ගන්නකොට මුල් ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධා කියන කාරණේ. මෙන්න මේකත් එක තමයි දුක්ඛ නිරෝධය සහ නිරෝධගාමිනී ප්‍රතිපදාව යන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් ලෝවට අනාවරණය කරන්නේ මෙන්න මේ දහම. අන්නේ දහම තුල උන්වහන්සේ විශේෂයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. මේ ලෝකෝත්තර මාර්ගය යම්සි තැනක තියෙනවා නම් ඒත් එක කාරණා තුනක සම්බන්ධයක් නිතරම පේනවා. එකක් තමයි පටිච්චසමුප්පාදය තියෙනවා, අනිත් පැත්තෙන් චතුරාර්ය සත්‍ය තියෙනවා, අනිත් පැත්තෙන් පටිච්චසමුප්පාදය තියෙනවා. ස්කන්ධ පංචකය, චතුරාර්ය සත්‍ය, පරිසම්පාදය, මෙන්න මේ තුන එකට යනවා මේ ලෝකෝත්තර සත්‍යයත් එක්ක. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණේ. පංචස්කන්ධය. එතකොට ඉතිමස්මින් සති දං හෝති, නැත්නම් අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ මොකද්ද? පරිසම්පාදේ අනුපුර ප්‍රතිපදාව. දුක නිරෝධය සහ නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අවිජ්ජායත් විවංශිත විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. නිරෝධ සත්‍ය. පරිසම්පාදේ අනිත් පැත්ත. ඒ නිසා යම් කිසි කෙනෙක් නිවන් මඟ පැහැදිලි කරනවා නම් ඔහුගේ ධර්ම දේශනාවක මෙන්න මේ කරුණු තුනේ සම්බන්ධයක් අපට පේන්නට ඕන. මෙන්න මේක තමයි ධර්ම මාර්ගයේ ආරම්භ කරන කලින් තියෙන ඕන දේ. අනේනිසා තමයි දේශනා කළේ, ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මම දුකේ නිදහස් වීම කියන්නේ දන්න කෙනාට, දකින කෙනාට. මොකේ දන්න කෙනාට, දකින කෙනාටද? දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට, දකින කෙනාට. නැත්තම් චතුරාර්ය සත්‍ය දන්න කෙනාට, දකින කෙනාට කියලා දේශනා කළා. මෙන්න මේ කහල දැනගත්තු ගමම්ම ඒකට කියන ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව ඇතිවෙච්ච පමණට විරිය ඇති වෙනවා. වීරිය අකුසලයේ මෙදෙන්නත් කුසලයේ දිනු කරන්නත් ඒ වීරිය හටගත්තු පමණට ඊට පස්සේ සතිය පිහිටනවා. ඒ සතිය කාලයක් දිනු කිරීමේ ප්‍රතිඵල විදියට හිත සමාධිමත් වෙනවා. සමාධියේ ප්‍රතිඵල විදියට සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. හිත සමාධිමත් වෙච්ච කල්ලේ යථා භූතේ දකිනවා. මෙන්න මෙතෙන්දි වැදගත්ම කාරණයක් තියෙනවා. ප්‍රඥාවේ අවස්ථා තුනක් දක්වනවා. ඒ මොනවද? ඒ තමයි සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. The wisdom of hearing, the wisdom of contemplating, and also the wisdom of meditation. සුතමේ පඤ්ඤා යමක් අහන වෙලාවේදී ඇතිවන්නා වූ විෂන් එක. ඊළඟට යහන දේ නිතර නිතරම නුවණින් මෙනෙහි කිරීම. චින්තාමේ පඤ්ඤා. ඊළඟට භාවනාමේ පඤ්ඤා සමදි දර්ශනා වැඩිම වශයෙන් දිනු කරගන්නා වූ ප්‍රඥා. මෙන්න මේ තුනත් එක තමයි සමස්ත ආධ්‍යාත්මික ගමන් මඟ දිගහැරෙන්නේ. මෙන්න මේ කාරණා දේශනා කරද්දී අපට ඉතාම වැදගත් කාරණයක් කියනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තරය. චතුරාර්ය සත්‍යයේ සමහර තැනක හතරම දේශනා කරලා තියෙනවා. සමහර තැනක තුනක් විතරක් දේශනා කරලා තියෙනවා. සමහර තැනක දෙකක් දේශනා කරලා තියෙනවා. සමහර තැනක එකයි දේශනා කරලා තියෙනවා. දේශනාවක් අහපු ගමම අපි දක්ෂ වෙන්නට ඕන මෙතන කීයක් දේශනා කළ තියෙද කියලා. බහු වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානේ manussාබය තජ්ජිදා. නේතං කෝ සරණං කේමං නේතං සරණමුත්තමං නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චතික්කමං අරියං චට්ඨංගිකම් මග්ගං දොක්කෝව සමගාමින. ඒතං කෝ සරණං කේමං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඔන්න හතරම දක්වලා තියෙනවා. ඇතැම් තැනක දක්වනවා කොහොමද බුදුහාඳුර කවුද කියලා අහනවා. කොහොමද දේශනා කරන්නේ? පරිඤ්ඤයං පරිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. එතන කියා තියෙද? පරිඤ්ඤයං පරිඤ්ඤාතං. පිරිසින් දැනගන්න ඕන දේ පිරිසින් දැනගත්ත. මොන සත්‍යද? දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං. භාවේ තබ්බංච භාවිතං. භාවිත කරන්න ඕන දේ භාවිත කළා. මොන සත්‍යද? භාවිත කරන්න ඕන මාර්ග සත්‍යය. ඊට පස්සේ පහතබ්බම් පහිනන් මේ ප්‍රහාණය කරන දේ මම ප්‍රහාණය කළ මොකද්ද? සමුදය සත්‍ය. සත්‍ය කීයද? සත්‍ය තුනයි. දුක සත්‍යයි, මාර්ග සත්‍යයි, සමුදය සත්‍යයි. ඇතැම් තැනක දෙකක් දේශනා කරනවා. පටිපදා කියලා සූත්‍රයක් තියෙනවා. ඒක දේශනා කරනවා මිච්ඡා පටිපදාව හා සම්මා පටිපදාව කියලා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන ඔන්න ඒ අනුපූර ලක්ෂණය දක්වනවා. අවිද්‍යාව නිසා සංඛාර ආදී හට ගන්නවා කියලා. මේ මොකද්ද? මොන සත්‍යද? දුක්ඛ සමුදය සත්‍ය. ඊළඟ දක්වනවා අවිද්‍යායත් වේවාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා සම්මා පටිපදා දේශනා කරනවා. මොන සත්‍යද? නිරෝධ සත්‍ය. සත්‍ය දෙකයි දේශනා කරන. ඇතැම් තැනක දේශනා කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. සීල, චිත්ත, පඤ්ඤා. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. මොකද මේ කියන්නේ? මොන සත්‍යද? මාර්ග සත්‍යය. ඔන්න ඕක තමයි අපේ තියෙන ස්කිල් එක. දැක්ක ගමම්ම සත්‍ය කීයක් තියෙනවද මේකේ? මේක මේ දේශනයේ සම්මුති සත්‍යයෙන් කරපු එකක්ද? පරමාර්ථ සත්‍යයෙන් කියපු එකක්ද? පරමාර්ථ සත්‍ය නම් නිවන පැත්ත නම් නිවනේ සතුරා සත්‍යයෙන් කීයක්ද මෙතන තියෙන කියලා අපි ඉක්මනටම ඒක හිඳ ගන්න දක්ෂ වෙන්නට ඕන. මේක විශේෂ කුසලතාවයක්. ඊළඟට දේශනා කරනකොට බලන්න ඕන මේක කළ තියෙන සම්මුති සත්‍යින පරමාර්ථ සත්‍යින්ද කියලා. එක තැනක දේශනා කරනවා ගබ්බ මේකේ උප්පජ්ජන්ති නිර්යම් පාප කාමිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. කම්මසපෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ ඔය ආදි වශයෙන් දේශනා කරනවා. ඒ මොකින්ද කියලා තියෙන්නේ? ඒ සම්මුති සත්‍ය තුලින්දලේ කියලා තියෙන්නේ. එහෙම බුදුහමර දේශනා කරද්දී කෙනෙක් අහනෝ හෝති තථාගතෝ පරම්මරණ නැත්තම් සත්‍ය මරණින් මත් ඉන්නවද තථාගතයන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද බුදුහමර නිශ්ශබ්දව ඉන්නව නැද්ද කියලා අහනෝ ඒත් නිශ්ශබ්දව ඉන්නව ඇත්ත සහ නැතද ඒත් නිශ්ශබ්දව ඉන්නව ඇත්තේද නැත නැත්තේද නැත ඒත් නිශ්ශබ්දව ඉන්නව එහෙම කින්දේ කරන්නේ ඒ පරමාර්ථ සත්‍යට සාපේක්ෂව එක තැනක මේ සත්‍ය සසරින් යනවා කියලා පින්කම් කරන්න කියලා දේශනා කරනවා ගබ්බ මේකේ උප්පජ්ජන්ති නිර්යම් පාප කම්මිනෝ කියලා කියද්දි පැහැදිලිවම සත්‍ය මරණයෙන් පස්සේ ඉන්නද කියලා ඔම් නිශ්ශබ්ද ඉන්නවා. ඒ කියන්නේ පරමාර්ථ සත්‍යට සාපේක්ෂව. සාති භික්ෂුව කියනවා මරණයෙන් පස්සේ මේ විඥානය එහෙම යනවා කියලා. සාති භික්ෂුවට එන්න කිව්වා. එන්නේ කියලා නොසෑහෙන්න බැන්නා. මරණයෙන් පස්සේ යන හිතක් තියා මේ ජීවිත කාලේ මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතට යන හිතක් ගැනවත් නොකියන මම මරණයෙන් පස්සේ යන හිතක් ගැන කොහොමද කියන්නේ කියලා. ඒ පරමසත්‍යයෙන් ඒ කියන්නේ. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ මං මේ ආත්මභාවය මෙහෙම හිටියේ කියලා ජාතක කතා දේශනා කරනවා. ඒ සම්මුති සත්‍යයෙන් එහෙම දේශනා කරද්දී පරමසත්‍යයෙන් මෙහෙමත් කියනවා. ඒ දෙකම එකතු කළා තමයි නාගසේන හඳුරෝ කියන්නේ නැච සෝන චාඤ්ඤෝ කියලා. අන්නේ දෙකෙම මිදිර තමයි බුදුහම දේශනා කරන්නේ සත්‍යයෙන්ගේ යෑමක් කියමත් නෙවෙයි විසුද්ධි මාර්ගෙම දක්වන්නේ කම්මස්සකාර කෝණත්ති විපාකස්සක වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති කර්මය කරන්නේ කෝ විපාක විඳින්නෙක් නෑ කියලා කියනවා චුල්ලකම් විභංග සූත්‍රයේ දැක්වෙනවා මේ මේ කර්ම කරොත් මේ මේව විඳිනවා කියලා කම්මස්සත්තේ විභජති යටි දන් හිනම් පණිරතා කියලා ඒ කියන්නේ සම්මුති සත්‍යයෙන් එහෙම කියද්දී අනිත් පැත්තෙන් කියනවා කර්මය කරන කෙනෙක්වත් විපාක විඳින කෙනෙක්වත් නැහැ සුද්ධ ධර්ම ටිකක් විතරයි තියෙන්නේ අන්න එතෙන් විස්තර කරන්නේ මොකද්ද ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති ඇත කිය ඇත සහ නැත කියන අන්ත දෙකෙම දුර වෙලා පරිසම්පාදයේ ආර්ය න්‍යාය ඉදප්පච්චිතාවේ මත පිහිටලා මේ සත්‍ය ප්‍රයත්න විස්තර කරනවා මෙන්න මේ විදිහට දේශනාවක් තුලදී මේක කියන්නේ සම්මුති සත්‍යෙන්ද පරමාර්ථ සත්‍යෙන්ද චතුරාර්ය සත්‍ය සම්බන්ධ නම් මේ චතුරාර්ය සත්‍යෙන් හතරක්ද තුනක්ද දෙකක්ද එකක්ද කියලා ශනිකව බලන්නට ඕන අපි. ඒ සඳහා තියෙන මඟ පෙන්වීම තමයි පේඨකෝපදේශය සහ නෙත්තිප්පකරණය කියලා කියන්නේ. මේ පොත් දෙක හොඳට කියවන්නත් ඕන. ඒකෙන් තමයි මේ ස්කිල් එක දෙන්නේ. එතකොට යම් විස තැනක භාවයේ තබ්බ කියලා කියනවා නම් ඒ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මාර්ග සත්‍ය කියන වඩන කියලා කියලා තියෙනවා. යම් විස තැනක සච්චිකා තබ්බ කියලා තියෙනවා නම් මොකද්ද? ඒ කියන්නේ නිරෝධ සත්‍ය ගැන කියන්නේ. යම් විස තැනක පහා තබ්බ කියලා කියනවා නම් මොකද්ද ඒ කියන්නේ? ප්‍රහින කරන්න කියනවා නම් ඒ කියන්නේ සමුදේ සත්‍ය යම් සිද්ධිය පිරිසින් දැනගන්න කියනවා නම් මොකද කියන්නේ? ඒ දුක සත්‍ය. එතකොට එක තැනක කියනවා ඇහැ පිරිසින් දැනගන්න කියලා. නැත්නම් විඥානය පිරිසින් දැනගන්න කියලා. ඒ කියන්නේ කර්ම දායද මට්ටමේ හෝ විපාක මට්ටමේ තියෙන ස්කන්ධ ටික තමයි ඒ කියන්නේ. යම් කිසි තැනක කියනවා විඥානේ මායූපමංච විඥානං. විඥාන මායාවක් වගේ. මරිච උපමා සංඥා සංඥා මිරිගුවක් වගේ කියලා තියෙනවා. ඒ මොකද කියන්නේ? මොන සත්‍යද? එතන සංඥා විඥාන කතාව ඒ කියන්නේ අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කේ පරිසම්බද චක්‍රේ යන විඥානයේ සහ සංඥාව තමයි ඒ කියන්නේ. දුක සමුදේ සත්‍ය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ. තවත් සමහර තැනක රහතන් වහන්සේ ගැන විස්තර වෙන වෙලාවේදී විඥානියත් ප්‍රඥාවත් එකට යන කතාවක් කියනවා. චුල්ල වේදන සූත්‍රයේ තැන්වලදී. ඒ මොකද්ද කියන්නේ? ඒ විඤ්ඤාණයට මායාවක් කියන්නේ නැහැ. ඒ සංඥාවට නිරුගාවක් කියන්නේ නැහැ. ඒ ලෝකෝත්තර ප්‍රඥාවත් ඒ කියන්නේ විඤ්ඤාණය. ඒ විඤ්ඤාණය දුරු කරන්න කියලා නැහැ. එක තැනක විඤ්ඤාණය තියෙනවා. විඤ්ඤාණය පබස්රෙමිදම් බික්කවේ චිත්තම්. හිත ප්‍රබස්රයි කියලා. ඒ විපාක මට්ටමේ ඒක මුල් අවස්ථාව. ඒක පිළිසින් දැනගන්න තියෙන්නේ. එක තැනක සංඥා විඤ්ඤාණ තින වඩන්න කියලා. චිත්තම් පඤ්ඤංච භාවයන්. දස සංඥා වඩන්න කියලා තියෙනවා. දස සංඥා වඩන කියන තැන්වල මරීචි උපමා සංඥා කියලා නැහැ. ඒ සංඥා මොන සංඥාවද? ඒ සංඥාව අර සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මාදිට්ඨියේ පෙරමුණ යන අරසංග මාර්ගයේ අංගයක් වෙලා යන මාර්ග සත්‍ය සංඥා තියෙනවා. දස සංඥා අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝකයේ අනිවිරත සංඥා සම්බ සංකාරයේ අනිච්ච සංඥා ආනාපාන සති මේව මොනවද මේවා සංඥා මේ සංඥා වලට මරිචුමවා සංඥා කියලා නැහැ මේ සංඥා ප්‍රඥාවෙන් බැබලෙමින් යන්නේ අත්ති බික්කවේ කම්මං අකනසුඛං අකනසුඛ විපාකං කම්මක්ඛයය සංවතති කර්මක්ෂේ කිරීමට හේතු වන සංඥා මේ කියන්නේ. ඒව වඩන්න ඕන. ඒ මාර්ග සත්‍ය. ඒ නිසා විශේෂයෙන් වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ වචන කොතන හරි තැනක කියනවනම් කවුරු හරි කෙනෙක් මේකෙන් ප්‍රශ්නයක් අහනවා නම් ආම්ද්‍රෝණේ විඥානය කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංඛාරය කියන්නේ මොකද්ද? මේවා ඒකාංශ ප්‍රශ්න නෙවෙයි. ඔව් නෑ කියලා තනි උත්තර දෙන ඒවා නෙවෙයි. මේවා පටිපුච්ඡා ව්‍යාකරණෙන් උත්තර දෙන්න ඕන. විභජ්‍යවාදෙන් උත්තර දෙන්නට ඕන. බෙදලා ප්‍රතිපස්න අහලා ඔබ මේ සංඥාව කියලා අහන්නේ විපාක මට්ටමේ සංඥාවද? දුක්ඛ සමුදය සත්‍ය පටිසම්පදයට එක් කියන සංඥාවද? රහතන් වහන්සේගේ සංඥාවද? නැත්නම් මාර්ග සත්‍ය දස සංඥාද කියලා නැවත පටිපුච්ඡා ව්‍යාකරණයෙන් අහන්න ඕන. එහෙම අහලා නැතුව උත්තර දෙන්න ගියොත් උත්තරේ වරදිනවා. ඒ නිසා අපි එක විටම දන්නේවට උත්තර දෙන්න යනවා. අන්න ඒක අවුල් කරගත්තොත් අපි හැම තැනදීම අවුල් වෙනවා. අන්න ඒකට තමයි අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් පොතපත බලලා කාහේ හරි දේශනාවක් ඇහුවත් අපි ඒක පාරේ පිළිගන්න ඕනේ නැහැ. ඒක ත්‍රිපිටකය බලනවා කොතරම්ද මේක ගැළපෙන්නේ කොතනද ගැළපෙන්නේ. අපට උනත් අයිඩියා තියෙනවා නම් කවුරු හරි කෙනෙක් දේශනාවක් කරනවා නම් ඔයා ඕක ත්‍රිපිටකයේ කොතනට සම්බන්ධ දෝක කියන්නේ? කොතන දෝක කියවෙන්නේ කියලා අපිට අහන්න ඕන. අපි අහන්න ඕන. Tamanට අවබෝධ වෙන්න පුළුවන් දෙයක් ඒක හරි. හැබැයි ඒක කොතනින් හරි කියන්න පුළුවන් වෙන්න ඕන අපි. ඒක පෙළදහමේ තැනකට ගැළපෙන්න ඕන. එහෙම නැත්නම් යාගේ හිතේරුවක් වෙන්න පුළුවන්. වැරදි දෙයක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි අභිඥාලාභී කෙනෙකුටවත් වරදින්න පුළුවන්. බලන්න මහාකම් විභංග සූත්‍රයේ. මහාකම් විභංග සූත්‍රයේ කියන්නේ ධානලාභී අභිඥාලාභී පුබේ නිවසඥානෙ තියෙන කෙනාටත් වරදිනවා. එහෙමයිට වරදිනවා නම් සාමාන්‍ය කෙනෙකුට වරදින එක ගැන අමුතෙන් කියන්න දෙයක් නැහැ. බුදුහාමර දේශනා කරන මට එහෙම වරදින්නේ නැහැ මට මහාකම් විභංගේ ඥානෙ තියෙයි කියලා. අන්නේ වැරදිච්ච ඇතැම් බොහෝට ඉද මේව සච්චා මෝගමඤ්ඤං කියලා කියන්නේ මේක මැත්තයි අනිත්‍ය ඔක්කොම බොරුයි කියලා මතවලට එනවා කියලා. නිකං ඇනේ අභිඥාලාභියයි. ඒ නිසා අපි අවබෝධයේ පෙළදහම තුලින් සජීවි වෙන්නට ඕනේ ඒක. එහෙම වුණොත් තමයි අපිට සැබෑ මේක පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. අපට ඕන දේක් පිළිගන්න පුළුවන්. හැබැයි ඒක අපි දේශනා කරන්න යද්දී අපි රෙෆරන්ස් සහිතවම කියන්නට ඕනේ ඒකයි. කවුරුත් ප්‍රශ්න කරුවොත් ඔඩියන්ස් එකක් මැදදී අපට සමාවට උත්තර දී ගන්න බැරි වෙන්න පුළුවන් එහෙම වුණොත් ඒක. යම්කිසි පමනකට හරිය අපි සම්පූර්ණ නැති වුණත් ඒව ගැන යම්කිසි විදියක පෙළදහම ගැන මූලික ටික ගැන හරි අවබෝධයක් තියෙනට ඕන. හොඳයි. මෙන්න මේ දහම් මාගේ තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්න ඒ දහම් මාගේ ඉදිරියට යද්දී වඩන්න ඕන කාරණා වැඩිය යුතු කාරණා විවිධ නම් වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එක තැනක කියනවා ප්‍රඥාව වඩන කියලා. එක තැනක කියනවා ඒකානව භිකයන් මගෝ සත්තන විසුද්ධියා කියලා සතිපට්ඨානය ගැන විතරක් දේශනා කර. එක තැනක දේශනා කරනවා සමති දර්ශනා වඩන කියලා. එක තැනක තියෙනවා අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා වඩන කියලා. සාමාන්‍යයෙන් අපි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. හැබැයි බුදුදහමට එනකොට මේක සුවිශේෂ කරලා තියෙනවා අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා කියලා. මොකද්ද මේ තුනේ වෙනස? මේ අදි කියන්නේ මොකද්ද? අදි කියන්නේ උපසර්ගයක්. මේක යමක් ගැන විශේෂයෙන් දක්වන දාන පදයක්. අදි කියනවා, අදි කියනවා. මේ ආදි උපසර්ග තියෙනවා අර මුල් පදේ අගේ වැඩි කරන්න තියෙන ඒවා. සාමාන්‍ය සීලය කියලා කියන්නේ පංච සීලේ කායික වාචික සංවරය වගේ ගන්න පුළුවන්. හැබැයි අදි සීල කිව්වම කොහොමද? ඔව්. අදි සීල කිව්වහම ඒ සීලය සම්මා දිට්ඨි පුරේජවම්. සම්මා දිට්ඨියේ පෙරමුණ යන සීලක් වෙන්නට ඕන. නැත්තම් දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන එකේට අදාළ වෙන්නට ඕන. දෘෂ්ටි වලට නොපෙමෙන සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙකේ මිදිච්ච සීලක් වෙන්නට ඕන. ඒක ඇති වෙන්නේ දස්සනේන සම්පන්නෝ. අර දර්ශනයත් එක්ක වෙන්නේ. අන්නේ සීලය සම්මා දිට්ඨියත් එක්ක යන්නේ, සම්මා සංකප්පයත් එක්ක යන්නේ. ඒ විතරක් නෙවෙයි සීලය විශේෂයෙන් සම්මා වාචාව පෙරමුණ යනවා. සම්මා කම්මන්තිට කලින් සම්මා වාචාව ඉස්සෙල් යනවා. ධර්ම මාර්ගයට බැසගත් කෙනෙක්ගේ ජීවිතයෙන් බාහිරට පෙනෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි භාෂාව කියන එක. ප්‍රඥාව එළියට එන ප්‍රධාන ස්ථානය මොකද්ද? ඕ සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ. කතා කරන වචන ටිකෙන් තමයි ප්‍රඥාව බලන්නේ. වෙන කිසිම දෙයකින් බාහිරට බලාගන්න බෑ. ඇස් දෙක පියාගෙන යන්න පුළුවන් තැන්පත් යාට මෙයාට. ඒකෙන් ප්‍රඥාව බලාගන්න බෑ. ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන් වාක් වෙලා ඒවා කිසිමයකින් ප්‍රඥාව බලන්න බෑ. ප්‍රඥාව බලන්නේ බාහිරට බලන්නේ සාකච්ඡායෙන් බලන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේට තිමිච්ච ආසියානුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය වැනි සුවිශේෂ බුද්ධ ඥානයන් ෂඩ අසාධාරණ ඥානයන් උපයෝගී කරගෙන උන්වහන්සේ බලනවා ස්කෑන් කරලා. අපට එහෙම නුවණක් නැහැ. එවැනි නුවණක් සරුත් හාඳුරන්ටවත් තිබෙන්නේ නැහැ. අපි බලාගන්නේ ධර්මාර්ගී ඉන්න කෙනෙක් නම් අපි අහන ප්‍රශ්න ටිකක් තියෙනවා යැයි. ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා නම්, ධර්ම ඉගෙනගත්තු කෙනෙක් නම්, දහම් ඉදිරියට ගිහපු කෙනෙක් නම් ඒ අයගෙන් අහන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්නේ ප්‍රශ්න වලින් තමයි අපි දැනගන්නේ එයා කොතනද ඉන්නේ කියලා. එයා විවේචනය කරන්නේ නෙවෙයි අපි ඒක බලාගන්නේ අපට එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද බැරිද කියලා බලාගන්න. එයා කොච්චර අපට වඩා ඉදිරියට ගිහපු කෙනෙක්ද කියලා බලාගන්නේ මෙන්න මේ සාකච්ඡාවෙන්. අන්නේ එහෙමනම් අපි අපට වැදගත් කෙනෙක් නෑ අපට වඩා ඉහළට ගිහපු කෙනෙක් නම් අපිත් එක්ක තවදුරටත් සාකච්ඡාවක සංවාදයක යෙදෙනවා අපට එයාගෙන් දෙයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් අපි හිමින් සැරියට වැඳලා අපේ ගමන අපි තනියම යනවා. වාදි විවාද නැහැ. වාදි විවාද ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වාද කරන ලෝකේ මම වාද නොකරන කෙනෙක් කියලා. අපිට වාද කරන්න අවශ්‍ය නැහැ. තියෙන වාද ටිකක් නැති වෙනවා ධර්මයට ආවට පස්සේ. ඒක තමයි ලක්ෂණය. දැන් සීලය ගැන අපි මේ කියුවේ සීලය අදි සීලයක් වෙන්නේ ඒකාර පටිසම්පාදය චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය පාදක කරගත්තු දර්ශනයක් සහිත සීලයක් වෙන්නට ඕන. ඒ සීලය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. වෙනත් විදිහකින් කියනවා නම් ආජීව අට්ටමක සීලය. කෙටියෙන් කියනවා නම් අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. තවත් විදිහකින් කියනවා නම් නච කුද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ කරේ උපදෙයෝ. ඔක්කොම සීල පද ටික එක තැනකින් ඇල්ලුවා. මේ විදිහටම යනවා. ඒ සීලේ විශේෂ ලක්ෂණයක් තමයි සම්මා වාචා කියන කාරණේ. බුරු කීමෙන් විතරක් නෙවෙයි, කේලම් කීම, හිස් වචන කීම විශේෂයෙන් නිසර වචන හොගෙන් හුවා කඩු වෙනවා. ඔහුට ඊට වඩා ඇතුලේ ලොකු වැඩක් යනවා මේ වෙලාවේ. ඒ නිසා අනවශ්‍ය දේවල් කතා කරන්න කාලය කැප කරන්න තරම් හොට වෙලාවක් නෑ ඒක. ධම්මේවා කතා හරි වතු නිබව. ඕක තමයි සම්මා වාචාව කියන්නේ. ධම්මේවා කතා අරියවතු නිබව. ඔය ඉතින් ඉස්සර කරන් දෙන්නේ නැහැ අපි දාන දේවල් නේද? ඊළඟට හතරක් විදිහට වඩන ඕන දේවල් තියෙනවා. සතර සතිපට්ඨාන වඩන කියලා තියෙනවා. සතර ඍද්ධිපාද, සතර සම්ප්‍රධාන වීර්ය වශයෙන් හතරක් ගාන කියපියව තියෙනවා. පහ ගාන කියපුව තියෙනවා. පංචේන්ද්‍රිය, පංච බල වගේ දේවල් හයක් ගාන කියපුව තියෙනවා. නීවරණ හයක් ගැන දේශනා කළ තියෙන විශේෂයෙන් අභිධර්ම පිටකයේදී පංච නීවරණට අමතරව අවිජ්ජා කියන නීවරණයක් සඳහන් කරලා තියෙනවා. මේ නීවරණ හැම දුරු කරන්න කියලා තියෙනවා. ඊළඟට හතක් විදිහට කියනවා සත්පුජංග වඩන කියලා. අටක් විදිහට කියනවා ආරෂ්ණගේ මාර්ගය වඩන කියලා. මේ මාර්ගේ වැඩුවට පස්සේ දසහංගෙහි සමන්නාගතව රහ. අංග 10කින් යුක්ත වූ කෙනා රහතන් වහන්සේ කියලා තියෙනවා. මෙන්න මේ විදිහට සීලය අදි සීලයක් වෙන්නේ දර්ශනයක් සහිත සීලය අදි චිත්ත සමතය. සාමාන්‍ය සමත භාවනාව ඒ කාලේ තිබුණා. වෙනත් ආගම්වලත් බුදුරජාණන් ශ්‍රී ශ්‍රාවකයන් ඇහුවා. අපිත් මෛත්‍රී වඩනෝ ගෞතමයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකිනුත් මෛත්‍රී වඩනවා. ඉතින් අපි කවුරු සමාන වෙන්නේ කියලා කිව්වා. බුදුහාම දේශනා කරන නෑ නෑ එහෙම සමාන නෑ. අපේ වෙනසක් තියෙනවා. අපේ සමාධිය වෙනසක් තියෙනවා. මොකද වෙනස? විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සග්ග පරිණාමි. මෙත්ත කියලා සූත්‍රයක් තියෙනවා. මෙතන මේ සූත්‍ර ගානක් තියෙනවා. ඒක සූත්‍රයක තියෙනවා. වෙනත් ආශ්‍රමයකට ගිහිපු වෙලාවෙ භික්ෂුන් වහන්සේලෙන් අනිත්‍ය ප්‍රශ්නයක් අහනවා. අපිත් මෛත්‍රී වඩනවා, අපිත් ධ්‍යාන ලැබනවා, අපි දෙගොල්ලම වෙන සමාන නේද කියලා. උත්තර දී ගන්න බැරුව ගියා. නැවත බුදුහාම වෙත ආවට පස්සේ මේ ප්‍රශ්නේ කිව්වා භික්ෂුන් වහන්සේලා. කිව්වා නෑ නෑ සමාන නෑ කියලා. බුදුදහමේ මොකක් වැඩුවත් මොකක් කළත් කරන්නේ කොහොමද? විරේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සග්ග පරිණාමිනං. විවේකයට, විරාගයට, නිරෝධයට, නිවනට පරව තමයි කරන දෙයක් කරන්නේ. සමතයත් එහෙමයි. ඒ නිසා සමතේ වඩලා ඉවර වෙලා නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං පජානාති. කිං පජානාති? ඉදං දුක්ඛාන්ති පජානාති. ඉදං දුක්ඛ සමුදයන්ති පජානාති. ඉදං දුක්ඛ නිරෝධාන්ති පජානාති. ඉදං දුක්ඛ නිරෝධගාමිනී පරිපදංච පජානාති. හිත සමාධිමත් වෙච්ච කලෙහි යථාර්ථය දකිනවා කුමක්ද? මේ දුක සමුදය නිරෝධ මාර්ග කියලා. අර කලින් සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු දේ දැන් ඔහෝ භාවනාමය ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරනවා. ඒක තමයි සතර සතිපට්ඨානෙහි ධම්මානුපස්සනාවේදී චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන අවස්ථාව ගැන කියන්නේ. ඒ අර සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු චින්තාමේ පඤ්ඤාවෙන් හිත හිත හිටිය දේ සමතේ දිනු කිරීම වශයෙන් දැන් මේ ප්‍රඥාව තුළින් භාවනාව තුළින් භාවනාව පඤ්ඤා විදිහට අත්දකින්න වෙලා. එතකොට අධිපඤ්ඤා කියන්නේ සාමාන්‍ය කම්මසගතා ඥාන විතරක් නෙවෙයි, මෙන්න මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සාමුක්ඛංශික දේශනාව සම්බන්ධ වූ දේශනාවටයි මෙතන මේ ප්‍රඥාව සම්බන්ධ වෙන්නේ. ඒක උද්‍යබ්බේගාමිනී පඤ්ඤාව කියලා කියනවා. නැත්තම් සමුදය වැඩැකීම කියලා කියනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලය වැලීම කියලා කියනවා. දස සංඥා වැඩීම කියලා කියනවා. මේ ආදීන එක නම් මලින්ගේ දේශනා කරලා තියෙනවා. අන්නේ ප්‍රඥාව තමයි බුදුදහමේ ඉහිලින් මගේ කරන්නේ. මේ පඤ්ඤාව පඤ්ඤා නරාණං රතනං. මිනිස්යාට තියෙන ලොකුම රත්නය මැණික ප්‍රඥාව. අපදාන සෝබිනී පඤ්ඤා. ඒ ප්‍රඥාවෙන් චරිතය සෝභමාන වෙනවා. නත්ති පඤ්ඤා සම ආභා. ඒ ප්‍රඥාව හා සමාන ආලෝකයක් නැහැ කියලා සඳහන් කරනවා. විඥා උප්පතං සෙට්ටා. මේ විද්‍යාවේ මේ ප්‍රඥාවේ නැගී සිටීම උතුම් කියලා දේශනා කරනවා. මේ වගේ ප්‍රඥාව බුදුදහම තුල නොඑක් විදියට වර්ණනා කරලා තියෙනවා. ප්‍රඥාව තමයි අපි ලබලා තියෙන වටිනාම දේ. මොකද්ද? මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන නුවණ. අන්නේ ප්‍රඥාව ලැබ වූ පමණට අවිද්‍යාව නැමැති අන්ධකාරය දුර වෙනවා. අපට අවිද්‍යාව නිකන් දුරු කරන්න බෑ. දැන් මෙතන කරවල තියෙනවා නම් කළු පාට බෑග් ටිකක් ගෙනලා බෑග් වල පුරවල කරවල අයින් කරන්න පුළුවන් අපිට. බෑනේ නේ. එහෙනම් මොකද කරන්න ඕන? ඕ විද්‍යාව නැමැති ප්‍රඥාව නැමැති ස්විච් එක දාන්න තියෙන. අන්න ඒ වගේ තමයි මේ ඇහැට දකින්න රූපය. මේක මේ මොහොතේ නිරුද්ධ වෙච්ච එකක් මනෝවිඤ්ඤාණයෙන් දකිනා කියලා දැනගත්තට පස්සේ අඩුගානේ බාහිර රූපේ සතර මහා භූත රූප බලන්නවත් මෛත්‍රිය වඩන්නවත් අසුභය මෙනෙහි කරන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ශුඤ්ඤතෝ ලෝකං අවිකස්සෝ ලෝකයේ ශූන්‍ය දෙයක් කියලා දකින්න. අන්න එහෙම දැකීමත් එක්ක කොයිතරම් ප්‍රබලව මේ කියනවද කිව්වොත් ඔහුට තමන්ගේ සංඥාව තමන්ගේ පැත්තෙන් පර්සෙප්ෂන් එක වෙනස් කරලා ඕනම දෙයක් කැමති විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. මුළු ලෝකයක් බාහිර රූපය ශබ්දේ වෙනස් කරමින් ජීවිතේට සැප හොයන ලෝකයක බුදුදහම සපුරාම සංඥා වෙනස් කරලා තමන්ට කැමති විදිහට ලෝකය පරිහරණය කරන්න මාර්ගය විවර කළ දීලා තියෙනවා. අපටිකූලයේ පටිකූල සංඥා විහෙරේ යම් පටිකූල සංඥා විහෙරදී නොපිළිකුල් දේ පිළිකුල් විදිහට මෙනෙහි කරනවා නම් එහෙම කරන්න පුළුවන්. ඒ වගේම පටිකූලයේ අපටිකූල සංඥා විහෙරේ යම් පිළිකුල් දේ නොපිළිකුල් විදිහට මෙනෙහි කරන්න අවශ්‍ය නම් අපටිකූල සංඥා විහෙරේ යන්ති නොපිළිකුල් විදිහට මෙනෙහි කරමු. පටිකූලයේත් අපටිකූලයේත් දෙකම දුරු කරලා තදුබයම් පටිච්ච ඒ දෙකම නිසා හට ගන්නා වූ දේ දුරු කරලෝ නම් උපේක්ඛාවෙන් ඉන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. වෙන මොනවද? මේ වගේ හැකියාවක් යම්කිසි තැනක කෙනෙකුට පුළුවන් නම් වෙන මොනවද? මේක රහතන් වහන්සේගේ අත්දැකීම. රහතන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. මෙන්න මෙතෙන්ට එන්න නම් බුදුහාමුදුරුවෝ නිතර අගය කළ තියෙන ආනාපානසතිය වඩන්න කියලා. ආනාපානසතිය වැඩීමේ ඉහළම ප්‍රතිඵලය තමයි මේ ඉෂ්ට අනිෂ්ට ඕනම දෙයක් තමන් කැමති විදියට මෙනෙහි කරන්න පුළුවන් තමන්ට. කෙනෙක් බනිනකොට මේ මට බනිනවනේ මට අවවාදයක් දෙනවා මෙයා මේ. මෙයා මට මේ ගුණගතනයක් කරනවා මං ගැන මේ හොඳයි කියන එක එහෙම හිතන්නත් පුළුවන්. කෙනෙක් හොඳ කියනකොට වෙන විදියකට ඕනනම් එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි තමන්ගේ පැත්තෙන් තමන් ප්‍රඥාවෙන් කරන්නේ අකුසල හැදෙන විදියට නෙමෙයි කරන්නේ. රාගය ඇති වෙන විදියට නෙමෙයි කරන්නේ. රාගය දුරු කරපු කෙනෙක් විදිහට, ද්වේෂය දුරු කරපු කෙනෙක් විදිහට තමන් කැමති විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඉතාලම ලස්සන කෙනෙක් දැකලා ඒකේ නවුරුදු 80 දී 90 දී හැරමිටියෙන් වයසට ගිහිල්ලා යන විදිය මෙහෙ කරන්නත් පුළුවන්. ඇට සැකිල මෙහෙ කරන්නත් පුළුවන්. යාගේ ශරීරයේ දූවිලි විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. අර ප්‍රිය දේශනිකව පර්සෙප්ෂන් එක වෙනස් කරලා අසුබෙන් මෙහෙ කරන්නත් පුළුවන්. ඉතාලම වයසට ගිහිපු කෙනෙක් හැරමිටි වාරුවෙන් යන කෙනෙක්, මැරිච්ච කෙනෙක්, නවසීවිතයකට පත් වෙච්ච කෙනෙක් කී රූපයේ දැකලා වන්නම් මේ අවුරුදු 16 දී 18 දී ලස්සන කෙනෙක් කියලා සම්පූර්ණයෙන් මේ විදිහට සුවිදිහට අවශ්‍ය නම් මෙනෙහි කරන්න පුළුවන්. ඒ දෙකම දුරු කරලා මේ වෙලාවේදී රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මම මේ මනෝවිඤ්ඤාණය කියලා දැකලා උපේක්ෂා ගන්න පුළුවන් වුණා. මෙන්න මේක තමයි ධර්ම පුහුණුවේ අවසාන ප්‍රතිඵලය. මෙහෙම ප්‍රතිඵලයක් අපට ලබා ගන්න පුළුවන් නම් තමන්ට මුළු ලෝකයක් ලැබුණා වගේ. අපි මේ හොඳ දේවල් හොයාගෙන යන ධර්ම මේ උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා අපට. අපි කැමති විදියට අපිට ලෝකය අසුරු කරන්න පුළුවන්. මෙන්න මෙවැනි දහම් මගක යන අය විදියට විශේෂයෙන් මහාචාර්යස්ක සූත්‍රයේ විශේෂ කාරණයක් දේශනා කරනවා. ඒ තමයි අප ධර්ම මාර්ගයේ කුමක් වැඩුවත් කුමන අංගයේ වැඩුවත් සතර සතිපට්ඨානය, සම්මප්‍රධාන වීරිය, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, පොජ්ජංග, අරිෂ්ඨ මාර්ග මේ මොනව වැඩුවත් කාරණා තුනක් එකට යන්නට ඕන. මොනවද කාරණා තුන? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨි මේ දර්ශන ඔළුවේ තියෙනට ඕන. සම්මා වායාමයේ අකුසලෙන් මිදෙන කුසල වැඩියමට උත්සාහය තියෙනට ඕන. ඊළඟට තමන් ඉන්න භූමිය, පිහිටලා ඉන්න භූමිය සතිපට්ඨාන වෙන්නට ඕන. සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා සකුණගේ සූත්‍රයේ දේශනා කරන්නේ තමන්ගේ පියාගේ ගෝචර විසේ හැසිරෙන කියලා. සතර සතිපට්ඨානයි. ඒ නිසා ආරියසංග මාර්ගයේ මේ කරුණ තුන අකණ්ඩව දිගටම හැම මොහොතකම අපි පවත්වා ගන්නට ඕන. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. මෙන්න මේ තුනත් එක්ක යමින් සමතේ වඩනකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික මෙන්න මේ අංග අට සමබර වෙලා එක ලෙවල් එකකට එනවා සමහර අවස්ථාවලදී. ධානාංග 15ත් එක්ක. විතක් විචාරාදී ධානාංග 15 වෙනවා නීවරණ දුර්විමත් එක්කම. මෙන්න මෙයට එක මොහොතක වඩාත්ම ශක්තිමත් අට සමාන්තර වේක මට්ටමක පිහිටන ධානාංගත් එක්ක ඒ මුල් අවස්ථාවේ පිහිටන වෙලාව සෝතාපට්ටි මාර්ගඥානය. ඒ මාර්ගඥානයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරමාර්ථ දෙක පිළිනවා. ඵලයටපත් වෙලා පළසුවේ විනිමි කාලයක් ඉන්නවා. ආයෙ ඊට පස්සේ අර තුනේ ඉන්න ගමන් සමතේ දසනා වඩනවා. ආයෙ ඊට පස්සේ මේ යට දැවැන්ත වේගයකින් ආයි ඉහළ තලයේ කොසවා තබන ආලෝකයක් එක්ක ඒ වෙලාවේදී කාමරාග පටික දෙක දැඩිසේ දුර්වල කරනවා. සකදාගාමි මාර්ගඥානයේදී සකදාගම ඵලයටපත් වෙලා පළසුවේ විඳමින් ඉන්නවා. ආයි කාලයක් ඉන්නකොට ආයි දැවැන්ත වේගයකින් මෙයාට ඉහළ තලයකට එනවා. කාමරාග පටික අනුසේ වශයෙන් දුර්වල වෙනවා. ඔහුගේ සිතේ අඛණ්ඩව ධානාංග පිහිටනවා. ඔහු කොයි වෙලාවෙම ගියත් න අගාමි නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. ඔහුගේ ළඟ ලිංග ભેදයක් ඉක්මල යනවා. ඔහු ඉපදෙන්නේ ලිංග ભેදයක් නැමැති බ්‍රහ්ම ලෝකෙක. එයි කාමරාගය දුරු කරපු නිසා අනුසය වශයෙන්. ඊළඟට ආයි මේ පුද්ගලයා සමදේශන වඩමින් ආයි අරහංගාට ආයි ඉහළම තලයකට ගන්නවා. ඒත් එක්කම උද්දම් භාගිය සංයෝජන ටික කොම එක විට සුණු විසුණු වෙලා යනවා. රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යා. ඒත් එක්ක රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. මෙතෙක් කොහො අට්ඨංග සමනාගතෝ සේකෝ කියලා අංග 8ක් සහිත සේක පුද්ගලෙක් වශයෙන් හිටියේ මේ කෙනා දසංග සමනාගතෝ අරහබවට පත් වෙනවා. අංග 10කින් යුක්ත අසේක පුද්ගලෙක් වෙනවා. ඒත් එක්ක දිට්ඨ ධම්ම වේදෙනි සෝය වශයෙන් ඉන්න කාලේ ධාන වඩමින් තවදුරටත් මේ ස්කන්ධ පංචකයේම සමුදයය බලමින් තවදුරටත් වාසය කරනවා. ඒ අතරේ නිදහසේ ලෝකෙට කරන්න පුළුවන් උපරිම සේවය තමන් විසින් කරනවා. අහසේ පියාසර කරන පක්ෂියෙක් වගේ තමන්ගේ සිවුරු බරපමණක් දරමින් මේ ලෝකයේ නිදහස්ව නිදහසේ හැසිරෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මෙහෙම ඉන්න කෙනා අර සඳහන් කරපු විදියට ඔහු අර නොපිළිකුල් දෙහි පිළිකුල් විදියට ආදි වශයෙන් කැමති විදියට මේ ලෝකයේ ඔහුට ඇසුරු කරන්න පුළුවන්. හැබැයි ඔහු ඒ ලෝකේ රූපේ නිරුද්ධච ලෝකයක් බව නුවණින් තේරුම් අරගෙනයි ලෝකේ ඇසුරු කරන්නේ. එහෙම කන කෙනෙක් විදියට ඔහු සතර ආහාරයම ප්‍රහිණ කරපු කෙනෙක්. කබලින්ක ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංජේතන ආහාරය කියන මේ සතර ආහාරයම පිරිසින් දැනගත්තු ඉක්මවපු කෙනෙක්. ඒකෙන් කෑම ගන්න නැහැ කියලා කියන්නේ කෑම වළඳන අවස්ථාවේදී උන්වහන්සේ රූපේ නිරුද්ධච්ච කෙනෙක් විදියටයි ඒ කෑම වළඳන්නේ රසයෙන් විඳ. විඥාන ආහාරය කියපු විදියට අර නිරුද්ධ වෙච්ච විඥාන ස්පර්ශ සමුදයන්තේ නොසිත උන්වහන්සේ විඥානේ නිරෝධ කරපු කෙනෙක් විදියට වාසය කරනවා. ඒ වගේම මනෝ සංකේතන ආහාරය විදියට උන්වහන්සේ සංඥා චේතනා කර්ම බවට පත් කර නොගෙන ඒ නිරෝධය දකිමින් වාසය කරනවා. පස් ආහාරය අර චක්කු සම්පස්සය, සෝත සම්පස්සය ආදී ස්පර්ශයන්ගේ ඇතාන්තයට ගිහිල්ලා අර නිරුද්ධ වෙච්ච පැත්තේ නැති නිසා උන්වහන්සේ ස්පර්ශ ආහාරය නිරුද්ධ කරපු කෙනෙක් වෙනවා. මෙන්න මේ විදියට සතර ආහාරයෙන් දුරු කරපු කෙනෙක් වෙනවා. අන්නේ විදියට සම්මාදිටි ලැබන ආකාර 16ක් සම්මාදිටි සූත්‍රයේදී දක්වලා තියෙනවා. සම්මාදිටි සූත්‍රයේ කුසල අකුසල කියන කාරණා, ආහාර, සත්‍ය, ජරා මරණ, ජාති භව උපාදාන තෘෂ්ණා වේදනා පස්ස සලායතන නාම රූප විඥාන සංඛාර අවිජ්ජා සහ ආශ්‍රව විදියට මෙන්න මේ කරුණු වලින් කුමන කාරණයක් දැනගත්තත් ඔහු සම්මාදිටියටපත් වෙනවා. සම්මාදිටිය ඉඳම හරියට සෝතයට බැස්ස වගේ ගඟට බැස්ස වගේ මුහුදට යන වගේම හැම මොහොතකම නිර්වාණය නැමති සාගරයේ වෙත ඔහු ගමන් කරමින්. ඉතින් මේක තමයි මූලිකම කාරණා ටික. ඔව් මේ ටිකම තමයි අපිට නිතරම අපි කොටස් වශයෙන් විස්තර කරන්නේ. සම්බුද්ධ ශාසනයම තමයි මේ. අපි කරුණ ටික සියල්ලක්ම උතන සාකච්ඡා කළා. ඉතින් ওই කරුණ තමයි තාම සිවුම් විදියට තව තව තැන් තැන් වලට විස්තර කරන්න තියෙන්නේ. දැන් වයින් එකක් අරගෙන සතිපට්ඨානෙ මහ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියට විස්තර කරන්න පුළුවන්. වයින් එකක් අරගෙන සත්‍යබෝධංග ටික විස්තර කරන්න පුළුවන්. ඉතින් මේ කොතන ගියත් මෙන්න මේ මූලික සැකෙල්ල දැන් අපි ඇත්තටම අපි කරුණ වශයෙන් දන්නවා. හරියට වාහනේ කොටස් අපි දන්නවා. සීට් එක මේක, රෝදේ මේක, එන්ජිම මේක කියලා දන්නවා. නමුත් අපිට ඇසෙම්බල් කරන්න බැරි කම තියෙනවා. එනිසා දක්ෂතාවය කියන වාහනේ කොටස් ටික එකට ෆිට් කරනවා වගේ මේ ධර්ම කරුණු ඒ තියෙන තැන් ටික අරගෙන එක තැනකට පෙළගස්සලා මේ ටික ෆිට් කරලා ඇසෙම්බල් කරලා යතුරු දාලා ස්ටාර්ට් කරන්නට ඕන. අන්න ස්ටාර්ට් කළ දෙන එක තමයි අපි ඇසුරු කරන අයගෙන් අපි ලබා ගන්නට ඕන දේ. එතකොට අපිට කැමති විදිහට වාහනේ අරගෙන යන්න පුළුවන්. අද අපි කරන්නේ අර කොටස් තැන් තැන් වල කොටස් ටික පෙන්න පෙන්න ඉන්න මේක මේ වගේ, සක්කාය දිටිය මේ වගේ, හරිසිංහ මාර්ගයේ මේ වගේ. එහෙම කොටස් කොටස් අපි පෙන්නන්නේ. අර සම්බන්ධයේ එකට අනුපිළිවෙල එක තැනකදීලා අපි පෙන්නන්නේ නැහැ ඒක. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ ඔක්කොම ටික එක දේශනයක් තුළම යන්නට ඕන ඒකයි වැඩි. නමුත් අපේ වෙන මොකද්ද අපි දේශනය කරනවා අමාරුමට ගෙනකොට ආ දැන් ඉතින් කාලේ ඉවරයි මේක මෙච්චර වෙලා විස්තර කරන්න අමාරුයි මේකට හුඟක් වෙලා කතා කරන මාතෘකාවක් කියලා කියනවා. ඊළඟකෙදි කියන්නම් කියනවා. ඊළඟකෙදි තර වගේම කියනවා. කරණේ මත්ත කුසලේන යන්තන් සන්තන් බලන් කියලා බ්‍රහ්ම විහාරයක් කියලා කියනවා. දෙති ජනවාම සීලවා කියනකොට ඉවරයි. වෙලා ඉවරයි. දැන් ඉතින් මේක කියන වෙලාව නැහැ. ඔක ඉතින් සල්ලිකන්නේ ඔක පොතක් බලාගෙන නැත්නම් ඊළඟ දවසේ මම කියලා දෙනම් කියලා කියනවා. වටිනාම කියලා කිව්වේ නැහැ. කරණිමිත සූත්‍රයේ වටිනාම ගාථාව තියෙන අන්තිමට ඒක කියලා තමයි පටන් ගන්න ඕනේ. ඒක නොකියනිත් ඔක්කොම ටික කියනවා. මල් වවන දක්ෂ වෙන්න ඕන, ඇඳුම් මහන දක්ෂ වෙන්න ඕන, කෑම ගන්න දක්ෂ වෙන ඔක්කොම ටික කියනවා. සාන්ත පදයේ කියන්නේ මොකද්ද කියලාවත්, දිටින් ජනබගම සීලවා කියන එක මොකද්දවත් කියන්නේ. අන්න ඒ නිසා දේශනයක මූලික හර පද්ධතියට මත ගහන්න ඕන අපි ඒක සූත්‍රයක් ගත්තොත් අර්ථවත්ම දේ මොකද්ද කියලා බලන්න සූත්‍රයේ තියෙනවා. ඍජුවම අර මූලික කරුණට අදාළ දේවල් ටිකම අපි කියන්නට ඕන. ඉතින් ඔබ වහන්සේලට දැන් ප්‍රශ්නේ වහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන් මේ ටික. දැන් ඉතින් 10 වෙනි දේශනෙන් අපි අපේ පන්තිය නිමාටපත් කළා. ඉතින් හැත්තෙම අපේ ජීවිතේ හරිය වටිනවා ඉතින් මේ ලබාගත්තු මොහොත. ඉතින් මේකේ වටිනාකම තේරුම් ගත්තොත් නිදිය ගන්න ලෝභ හිතෙනවා. නිදිය ගන්න ලෝභ නිදිය ගන්නට වඩා සතුටක් ඇති වෙනව නැත්නම් මේ ධර්ම කරුණ වහන එක පුහුණු කරන එක හිත හිත ඇවිදින එකමයි කරන්නේ. මොකොත් බැරි නම් මේව හිත හිත අතු ගන්න එකමයි වැඩි දවල්රේ දෙක. ඒ තරම් හැඟීමක් එනවා. ඉතින් මේ සම්බුද්ධ ශාසනයේ තියෙන මහා වටිනාම දේ ඉතින් අපි ලබන්නේ ඉතින් දැනුම තියෙන වන තරම් ඉන්නවා, පොත්පත් ලියන ඇත් ඉන්නවා. ඒක නෙමෙයි වටිනේ අපි දන දේ උඩරේම පුහුණු කරන්න මේ මොහොතේ එකයි. මේ පුහුණු කරන ඇතම ලෝකෙට අඩු බණ කියන එකෙන් අඩුවකුත් නැහැ, පොත්පත් ලියන එකෙන් අඩුවකුත් නැහැ, රිසර්ච් කරන එකෙන් අඩුවකුත් නැහැ. අඩුව මොකද්ද? ධ්‍යාන, අවිඥා, මාර්ග ඵල ලබ නැහැ විතරයි අඩුව. අනිත් ඔක්කොම ඉන්න ලෝකෙ. බණ කියන අය ඉන්නවා, කවි බණ කියන අය ඉන්නවා, පිරිත් කියන අය ඉන්නවා, ධර්ම දේශනා කරන අය ඉන්නවා, බාන පන්ති කරන අය ඉන්නවා, අභිධන පන්ති කරන ඔක්කොම ඉන්නවා. ඒ නිසා අපි අනිත්‍යයට කරන්න බැරි වැඩි අපි කරන්නට ඕන. අනිත්‍යය කරන වැඩේම අපිත් කරාට අපි සාර්ථක නැහැ. අපේ සාර්ථකත්වයේ තියෙන අනිත්‍යයට කරන්න බැරි ඊට වඩා සුවිශේෂ වැඩක් අපි කරනවා. ඒ නිසා සමථ විදර්ශනා දෙක අපේ ජීවිතයේ ඉහළම තැනින් තියාගන්නට ඕන. ඒ කියන්නේ ඉහළින්ම සතුරු විඳින දේ තියාගන්න. අපේ ජීවිතේ දවසකට වැඩිපුරම සතුටෙන් ඉන්නදී අපි තියාගන්නට ඕන. ඒක පුළුවන් තරම් නිහඬව කරන්නට ඕන. තේන්න කරන්න හොඳත් නැහැ. නිහඬව කරන තරමට තමයි වටින්නේ. ඒ නිසා අපි පේනන වෙනේ කරන්නේ නැහැ. අපි නිහඬව අපි ඇඟිල වගේ කොහේ හරි ඉඳ ලැබෙන හැම වෙලාවෙම කරන්නමයි තියෙන්නේ. කරන තරමට අනිත් බලාපොරොත්තු වෙන සියලුම දේවල් ඉෂ්ට වෙනවා මේ විදිහට. බලාපොරොත්තු වෙනාට වඩා ඉක්මනින් තමන්ගේ දැහැම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මේ කුසලයේ නිසාම නිරෝගීකම ලැබෙනවා, ලස්සන වෙනවා, හොඳ කල්යාණ මිත්‍රව ලැබෙනවා. හොඳම දේවල් ලෝකේ තියෙන වටිනාම දේ අපට ලැබෙනවා. දැන් අපි මේ ඇවිල්ලා ඒ වගේ නේ කොච්චර දුරද නේ? ඉපදිච්ච රට යන්න පුළුවන් දුරම තැනට, දුරම ස්ටේට් එකට මේ ඇවිල්ලා ඉන්නේ. ලෝක ගොල්ලේ දෙපැත්තේ මේ යන්න පුළුවන් නේ. මේ තරම් දුරක් මේ ඇවිල්ලා පීනේ නිකන් නෙමෙයි මේ ලොකෝ පිනකට හොඳම රටේ, හොඳම ස්ටේට් එකේ, හොඳම කවුන්ටි එකේ ඉන්නේ. හොඳම දායකව ඉන්න තැන. තවත් මොනවද ඉතින්? හොඳම මහද්වීපේ, හොඳම රටේ, හොඳම ස්ටේට් එකේ, හොඳම කවුන්ටි එකේ ඉන්නේ. තව මොනවද? ඒ නිකන් ලැබුණනේ අපේ ලොකු පිනකට, ප්‍රාර්ථනාවකට අපිට ලැබුණේ. ඒව නිතර හිතල සතුටු වෙන්න ඕන අපි. සතුට වෙලේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනත් ගන්න ඕන අපි ඒකයි. අපිට මෙහි සතියක් ඉදියත් ඇති දිගටම ඉන්න ඕනේ කියලා ගන්නෑ. ඒ ඉන්න හැම මොහොතකම අපි සතුට වැඩි වෙන්න අපි පාවිච්චි කරන්න ඕනේ. අනිතරත් උපරිම උදව් කළා අපි සතුටෙන් ඉන්න ඕන. අනිතර සතුට දෙන්න පුළුවන් ඉදිරියට අපිත් අපි හැසිරෙන්න ඕන. වැරදි හැකි තාක් අඩු කරගෙන. ඉතින් අපිට එකපාර වැරදි සම්පූර්ණ නිදහස් වෙන්න බෑ. අනිත් යාතුරෙන් වැරදි අඩුවෙම කරන කෙනෙක් වෙන්න ඕනේ ඒකයි. ඒකයි වටින්නේ. කිසිම වරදක් මගෙන් වෙන්නේ නැහැ කියන මට්ටම නෙවෙයි. මම අඩුවෙම වැරදි කරන කෙනෙක් කියලා හිතුවම හරි. එතෙන්ට හික්මුණාම හරි. අපි එතකොට කවුරුත් විචන කරන්න යන්නෙත් නෑ. අපිට අවශ්‍ය නැහැ එහෙම. තමන් ගැනම හිතලා තමන්ට සතුට වෙන තියෙන අනිත් දෙන්නේ අපිට සසඳන්න අවශ්‍ය නැහැ. අනිත් අය අපි තරම් ධර්මයේ දානවා නම් අපටත් වඩා හොඳ වෙනවා කියලා හිතන්නේ ඒකයි. අපි තරම් අනිත් අය ධර්මය අහලා තියෙනවා නම් එයයි අපටත් වඩා හොඳ වෙනවා කියලා හිතන්නේ. අනිත් අයගේ වරදක් සිදුවෙන හැම වෙලාවෙම මේක හිතන්නේ. එයා මන් තරම් ධර්මයේ දන්නේ නැහැ ඒකයි. මන් තරම් ධර්මයේ දානවා නම් එයා මටත් වඩා හොඳ කෙනෙක් කියලා හිතන්නේ. ඒකට මොනවාක් වෙන්නේ නැහැ නේ අපි කාත් එක්ක. හොඳයි එහෙනම් පේනන් අදට මෙතනින් නවත්තමු. ඔබ වහන්සේට බොහොම පිං. සාවධානම හුඟන් දීම පිළිබඳව අපි ධර්මයේ තියෙන කරුණු රහසක් එක තැනකට අපි ගොනු කළා. ඉතින් ඒ ගොනු කිරීම ඔබ වහන්සේට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. ඉඩක් ලැබුණොත් නැවත ඒ ටික අහන්න. ඉතින් මං හිතන්නේ මේ ටික හොඳට ඔබ වහන්සේලා තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරෝතින් සියලුම දේවල් දැනගත්තා වගේ නේ බුදුදහමේ. අපි හැම තැනදීම අපි දක්ෂ වෙනවා. ඊට පස්සේ ඒ දක්ෂතාවයෙන් අපේ ජීවිතයටත් අපි දෙයක් එකතු කරගෙන ඒ දේ ලෝකෙටත් දෙන්න අපට පුළුවන්කම ලැබෙනවා ඒත් එක්ක. එහෙනම් හොඳයි, මේ රැස් කරගත් සියලු කුසල් පින්කමෙන් දෙවියෝ මේකේ ඥාති උදේ අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ කුසල් බල බලයෙන් ඔබ අප හැම දිනාටම මෙල වශයෙන් ඉදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පංචා ච නින්දුක්ඛා භයම් පංචා ච නින්භයා සෝකම් පංචා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.